දැන් හැම දිනකටම තිරුවන් සරණයි. අදත් අපි එකතු වෙන්නේ ස්වාමීන් වහන්සේ එදා පැහැදිලි කරලා දීපු කොටසක් නැවත වරක් පැහැදිලි කරගන්නයි. මොකිටකත් මේක ස්වාමීන් වහන්සේ පසුගිය සතියේ අපිට කරේ මේ සූවිසි ප්‍රත්‍යයේ ආරම්භන ප්‍රත්‍ය කියන කොටස. ඉතින් ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම කිව්ව මේ ආරම්භන කියන කලින් මේ සියලුම ධර්ම කොටස් කොටස් පහකට බෙදනවා කියලා. ඒ තමයි රූප, අපි ගත්තොත් එහෙම ඇත්තටම චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, පඤ්ඤාප්ති කියලා, ප්‍රඥාප්ති කියලා. එතකොට චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, පඤ්ඤාප්ති කියනකොට ඒකෙන් ස්වාමීන් වහන්සේ කිව්වා මේ රූප කොටස පොඩ්ඩක් වෙනස් අයින් කරලා ගන්න කියලා. එතකොට හතරක් ඉතුරු වෙනවා. එතකොට ඉතුරුන චිත්ත, චෛතසික, නිබ්බාන, පඤ්ඤාප්ති කියන තැන පැත්ත එක පැත්තක්. ඒක රූප කොටස අනිත් පැත්තේ කියලා අපිට දැන් පොඩ්ඩක් ඒක වෙන් කරගන්න පුළුවන්. මොකද මේ රූප කොටස කියනකොට මේ ඊට පස්සේ අපි ආරම්මන කියන වචන ගැන හිතුවොත් ආරම්මන කියලා කියන්නේ ඇත්තටම මේ සිත් සහ චෛතසික ඇති වෙන්න මූලික වෙන, එහෙමත් නැත්නම් සාධක වෙන දෙයකට තමයි අපි ආරම්මණය කියලා කියන්නේ. ඒ කියන්නේ අරමුණක් සිත කියන එක පහළ වෙන්නෙම අරමුණක් අරගෙන. සිතේ ස්වභාවය තමයි අරමුණක් අරගෙනම පහළ වෙනවා. එතකොට ඒ අරමුණක් ගන්නවා සමගම සිතත් එක්කම ඒ සිතේ යෙදෙන චෛතසික ටිකක් ඇති වෙනවා. එතකොට අපි කිව්වේ අර ඒකෝත්පාද නිරෝධාච කියලා. එතකොට චිත්ත චෛතසික කියන දෙක එකටමයි උපදින්නේ, එකටමයි නිරෝධවන්නේ. ඒක ඇති ඒ සිතින් ගන්න ආරමුණ. දැන් උදාහරණයක් හෙට දැන් චක්කු විඥාන කියන එක ගත්තොත් වර්ණ රූපය තමයි එතකොට එතන ආරමුණ වෙන්නේ. ඒ වර්ණ රූපය ආරමුණු වෙලා චිත්ත චෛතසික ධර්ම පහළ වෙනවා. එතකොට අපි ගත්තොත් සෝත විඥානය කියන එක ගත්තොත් ඒ ශබ්දය කියන එක ආරමුණු වෙලා සෝත විඥානය පහළ වෙනවා. ඒ වගේම ගාහන විඥානය ගත්තොත් යම්කිසි ගඳක් නැත්නම් ගන්ධයක් ආරමුණු වෙලා තමයි ඒ ගාහන විඥානය කියන එක පහළ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් සූත්‍ර පිටකයේත් අපි දන්නවා අර අජ්ජත් රූපයයි එහෙමත් නැත්නම් අජ්ජත් ආයතනයි බාහිර ආයතනයි එකතු ඒ දෙක නිසා විඥානය හැදෙනවා. ඒ තුනෙන් තමයි ස්පර්ශය වෙලා දැනගන්න කියලා අපි දන්නවා. එතකොට ඒ වගේ විඥාන පහළ වෙන්න සාධක වෙනවා මේ බාහිර තියෙන අරමුණ. එතකොට ඒකානුව තමයි අපි ආරම්මන කියලා කියන්නේ. එතකොට දැන් අපි රූප කොටස වෙන් කරලා ගත්තේ එතකොට ඒ රූප කියන දෙයයි. රූප කිව්වහම ඇත්තටම අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ඒ කාරණා පහම තමයි මේ මෙතන රූප කියලා කියන්නේ. ඒ විතරකුත් නෙමෙයි ඇත්තටම අපි අර අභිධර්මයේ අනුව බලනකොට හැම එකක්ම රූප වෙනවා. නමුත් දැන් මේ ආයතනයන්ට ගෝචර වෙන්නේ වර්ණ රූපයයි, ගන්ධ රූපයයි, ශබ්ද රූපයයි, රස රූපය, පොට්ටබ්බ රූපය. පොට්ටබ්බ රූපය කියන කොටත් අපි මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපි දන්නවා මූලික වශයෙන්ම ද්‍රව්‍යයන් ඕනෑම දෙයක් හැදලා තියෙන මූලික ධාතු හතරක් තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. එතකොට මේ පොට්ටබ්බ කියන තැනදී අපි බලන්නේ ඒ හතරෙන් තුනක් පමණයි පොට්ටබ්බේට අයිති වෙන්නේ. මොකද්ද? පඨවි, තදගතිය, ඊළඟට තේජෝ, උණුසුම් සිසිල් ගතිය, වායෝ, ඉම්බෙන හැකිරෙන එහා මෙහා යන ගතිය වගේ දේවල් අපිට ගන්න වෙනවා පොට්ටබ්බ හැටියට. එතකොට ඒ තුන තමයි බාහිරින් අරමුණු වෙන්නේ මේ කය සම්බන්ධය ගත්තොත්. කාය විඥාණයට අරමුණු වෙන්නේ ඔන්න ඔය ටික. ඉතින් ඒවට තමයි සාමාන්‍යයෙන් අපි මේ රූපයේ පිළිබඳව අරමුණු ගන්නකොට මූලික වශයෙන්ම ඉන්ද්‍රිය හයෙන් අරමුණු, ඉන්ද්‍රිය පහෙන් අරමුණු වෙන්නේ. නමුත් දැන් මනේන්ද්‍රිය ගන්නකොට මේ මනේන්ද්‍රියෙන් අරමුණු කරන්න පුළුවන් කියලා කියනවා මේ සෑම කොටසක්ම. මනේන්ද්‍රියෙන් පුළුවන් රූප 28 ඒ කොටස් අන්නේ අරමුණු කරන්න. ඒ වගේම චිත්ත කියන්නේ සිත් පිළිබඳව අරමුණු කරන්න පුළුවන්, චෛතසික පිළිබඳව අරමුණු කරන්න පුළුවන්, නිර්වාණය පිළිබඳව අරමුණු කරන්න පුළුවන්, ප්‍රඥප්තිය පිළිබඳව අරමුණු කරන්න පුළුවන්. එතකොට අපි තවදුරටත් බලමු මේ මොකද්ද මේ ප්‍රඥප්තිය කියලා කියන්නේ. අපි දැන් දන්නවා චිත්ත දන්නවා. ඒ කියන්නේ සිත්. අපි දන්නවා ලෝභ සිත් කියලා කියනවා, ද්වේෂ සිත් ඇති වෙනවා අකුසල් පැත්තෙන්, ඒ විදිහේ මෝහ සිත් ඇති වෙනවා. එනකොට කුසල් පැත්තෙන් අපි දන්නවා මහා කුසල් සිත් ඇති වෙනවා. මහ විපාක සිත් ඇති වෙනවා, ක්‍රියා සිත් ඇති වෙනවා. ඒ වගේම අපි කිව්ව මහග්ගත සිත් කියලා කිව්වේ ධ්‍යාන සම්බන්ධයෙන් සිත් වලට. එතකොට මේ ධ්‍යාන සම්බන්ධයෙන් රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, කුසල ක්‍රියා විපාක කියලා ඒ ආකාරයෙන් බෙද බෙද ඒ සිත් ඇති වෙනවා. ඊට පස්සේ ලෝකෝත්තර සිත් ඇති වෙනවා. මනසට පුළුවන් මේ හැම දෙයක් ගැනම සොයා බලන්න. ඒක තමයි චිත්ත කියලා කිව්වේ. දැන් චෛතසික කියලා කිව්වේ ඒ සිත් වල යෙදෙන ගති ලක්ෂණ. ඒතකොට ගති ලක්ෂණ වලට අපි කියව චෛතසික කියලා. සමහර චෛතසික ඉතාම ප්‍රබල වෙනවා යම් යම් සිත් වල. උදාහරණයක් ඇරෙන ලෝභ මූල සිත් වල ලෝභය කියන එක හරි ප්‍රබලයි. ඒකින්ද තමයි අපි ඒවට ලෝභ මූල සිත් කියන්නේ. ද්වේෂ මූල සිත් වල ද්වේෂය කියන එක ප්‍රබලයි. එතකොට ඒ අනුව අපි ද්වේෂ මූල සිත් කියනවා. මෝහය ප්‍රබල සිත් වල මෝහ මූල සිත් කියලා අපි කියනවා. ඒ වගේම කුසල් සිත් ගත්තා එතන ප්‍රඥාව කියන එක ප්‍රබලව යෙදෙනවා නම් අපි කියන ඥාන සංප්‍රයුක්ත කියලා. ප්‍රඥාව යෙදෙන්නේ නැති ඒවටත් කියන ඥාන වික්‍රයුක්ත කුසල් සිත් කියලා. ඒ ආකාරයෙන් බෙදීම් තියෙනවා. ඒ මේ සිත් වලින් ඉතාමත්ම ප්‍රබලම සිත් කොටස තමයි ලෝකෝත්තර සිත් 8. එතකොට ඒ විදිහට අපි දැන් සිත් ගණන් ගන්න. ඒවත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒවත් අරමුණු වෙනවා. ඊට පස්සේ නිර්වාණ. නිර්වාණය කියනකොට එදා ස්වාමීන් වහන්සේ හොඳ විස්තරයක් කළා. නිර්වාණය කියනකොට ඇත්ත වශයෙන්ම නිර්වාණයේ තියෙන ගති ලක්ෂණ, ඒ කියන්නේ නිවීම කියන එක තමයි අරමුණු වෙන්නේ. එතෙන්දී අනිත්‍ය, දුක්ඛ, අනාත්මවත් කියන දේවල් අරමුණු වෙන්නේ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ එදා පැහැදිලි කරලා කිව්වා. ඒ කියන්නේ ඒ මාර්ග සිත් වලින්, ඵල සිත් වලින් අරමුණු වෙන්නෙම නිර්වාණයට. ඒතකොට නිර්වාණය අරමුණු ඵල සිත් කියන කොට. ඊළඟට අපි බැලුවොත් මේ ආරම්මණයක තියෙනවා ප්‍රත්‍ය ශක්තිය කියලා එකක්. ආරම්මණයක ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ ඒක මේ රේරුකාණි ස්වාමීන් වහන්සේ උදාහරණයකින් දෙනවා. එදා මම හිතන්නේ අපිට ජනලංකාර ස්වාමීන් වහන්සේ උදාහරණයක් කිව්වා. ඒ තමයි දැන් වතුර බිඳුව නෙළුම් කොළයකට වැටුණොත් ඒ නෙළුම් කොළේ නැහැ, ඒ වතුරට උරා ගන්න දෙන ලක්ෂණයක් නැහැ. ඒ නෙළුම් කොළේ මත වතුර එහා මෙහා යන, වතුර බිඳුව එහා මෙහා යනවා. නමුත් ඒ නෙළුම් කොළේ මේ වතුර බිඳුවට ඒකතුවට කාවැදෙන්න උරා ගන්න ඉඩදීමක් නැහැ. නමුත් දැන් රෙද්දක් උඩට වතුර බිඳුවක් කරනවා. ඒ රෙද්දේ තියෙනවා මේ වතුර බිඳුවට ඒ රෙද්දට උරා ගන්න දෙන, නැත්නම් ඒ රෙද්දේ තියෙනවා මේ වතුර බිඳුවට උරා ගන්න දෙන ලක්ෂණයක්. අර නෙළුම් කොළේ ඒ විදිහ ලක්ෂණයක් නැහැ. ඒ වගේ මේ අරමුණු වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ අරමුණු කියන දේවල් වලින් අරමුණු කියන දේවල් වලට මේ සිතට දැනගන්න පුළුවන් සමක් තියෙනවා. ඒ කියන්නේ මේ සිතට දැනගන්නා සුළු බවක් මේ ආරම්මන වල තියෙනවා. හැබැයි මේ ආරම්මන කිසිම උත්සාහයක ඉදෙන්නේ නැහැ. මේ හිතෙන් මේක දැනගනිත්වා කියලා ප්‍රාර්ථනාවක්වත් උත්සාහයක්වත් නැහැ. නමුත් ඒකේ තියෙන ගති ලක්ෂණයක් තමයි ඒ අරමුණ අපි උදාහරණයක් යම් කිසි වර්ණයක් අපි දකිනවා කියන තැනදී ඒ වර්ණය අපේ හිතට ග්‍රහණය කරගන්න පුළුවන් කමක් ඒ වර්ණයේ තියෙනවා. එතකොට අපේ හිතට ඒක වර්ණය ඇදලා ගන්න පුළුවන් ගතියක් ඒක තියෙනවා. ඒකටත් කියනවා ප්‍රත්‍ය ශක්තිය කියලා. ඒක තමයි කියන්නේ ආරම්මන ප්‍රත්‍ය ශක්තිය කියලා. මේ ආරම්මන ප්‍රත්‍ය ශක්තියත් එකින් එක එක ආරම්මණේ හැටියට වෙනස් වෙනවා. දැන් අපි බලන්න සමහර වෙලාවට අපි විශාල ජනාකීර්ණ තැනක ඉන්නකොට ප්‍රභූවරයෙක් එතනට වඩිනවා. ප්‍රභූවරයෙක් වැඩනම හැමෝගේම අවධානය යොමු වෙන්නේ ඒ පැත්තට. එතකොට ඒ ආරම්මණයේ තියෙනවා අනිත් ආරම්මන වලට වඩා ප්‍රත්‍ය වෙන ගතියක්. මේ සිත්වල සිත් ඇති වෙන්න, චෛතසික ඇති වෙන්න ප්‍රත්‍ය වෙන ගතියක් තියෙනවා. ඒ වගේම සමහර අරමුණු තියෙනවා ඒව ඒ තරම් දුරට ප්‍රත්‍ය වෙන්නේ ඒ වගේ හීන භාවයක් තියෙනවා. ඉතින් ඒකත් අපි දැනගන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ ඒ අරමුණු වලට උත්සාහයක් නැහැ. මේක හිතකට චෛතසික ඇති කරන්න ඕනේ, සිත් ඇති කරන්න ඕනේ කියන උත්සාහයක්වත් නැහැ. මේක නිකන් ධර්මතාවයක්. මේ අපේ ඉන්ද්‍රියන් ඉස්සරහට ඉන්ද්‍රියන් හමු වේ අරමුණු වෙනකොට ඒව පෙනී හිටින ගතියක් තමයි තියෙන්නේ. ඒකෙන් වෙන්නේ අතුලතින් චිත්ත චෛතසික ඇති වෙනවා. ඒක තමයි මේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන්නේ. ඒ අරමුණු ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා තමයි අපි ඒ වෙලාවට හඳුන්වන්නේ. ඒ නිසා සිතා චෛතසික ඇති වෙන එක. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපි සාමාන්‍යයෙන් අරමුණු වලින් ප්‍රත්‍ය වෙනවා කියනකොට දැනගන්න ඕනේ. ඒ වගේම ප්‍රත්‍ය ශක්තිය කියලා කිව්වහම අත්ති ශක්තිය හැටියට දැනගන්න ඕනේ. ඔන්න ඔය ආකාරයෙන් විවිධ දේවල් වල විවිධ හැකියාව, කියන්නේ හැකියාවක් කියන්නේ විවිධ විදිහට යෙදෙනවා. සමහර ඒවා ප්‍රබලව සිත් ඇති වෙන්න. යම් දෙයක් ගැන නැවත නැවත සිතන්න. අපි අර කෙනෙක් දැක්කම ආපහු හැරි හැරි බලනවා වගේ ඒ සිත් ඇතිකරන සමහර ආරම්මන ශක්තිමත්. සමහර ඒවා එහෙම ශක්තිමත් වෙන්නේ නැහැ. ඉතින් ඒක එක විදිහක්. ඊළඟට ගත්තාම අපි දැන් රූපයකට ඇත්තටම මේ අපි දන්නවා රූපයක් නිසා, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ඒවා නිසා චිත්ත චෛතසික ඇති වෙනවා. ඒවා ප්‍රත්‍ය වෙලා චිත්ත චෛතසික මේ ඇති වෙනවා. නමුත් කිසිම දෙයක් ප්‍රත්‍ය වෙලා රූපයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා රූපයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර ඉතුරු කොටස් ටික බලගහම චිත්ත චෛතසික කියන දෙක ඇති වෙනවා. අර රූප නිසාත් ඇති වෙනවා, ඒ වගේම චිත්ත චෛතසික නිසාත් ඇති වෙනවා. දැන් උදාහරණයක් ඇටියට කෙනෙක් කලින් දීපු දානයක් ගැන මතක් කරනකොට අපි හිතමු ඒ දානය ගැන මතක් කරනවා. කලින් දැන් සතියකට කලින් දීපු දානයක් ගැන මතක් කරනකොට එතෙන්දී ඒ දානය අපි හිතනවා මේ අපි මේ දානය ගැන මතක් කරනවා කියලා. ඇත්ත වශයෙන්ම එතනේ මතක් කරන්නේ ඒ වෙලාවේදී යෙදුණු චිත්ත චෛතසික ගැන තමයි මතක් කරන්නේ. එතන අපි අලෝභී සිතකින් ඒ වෙලාවේ දානයක් දුන්නා නම් ඒ සිත තමයි මතක් වෙන්නේ. ඒ චෛතසික අලෝභී අලෝභ චෛතසිකේ තමයි මතුවෙලා මතක් වෙන්නේ. නමුත් අපි හිතනවා අපි මේ දාන දීපේ ගැන මතක් වෙනවා. අපි දීපු මේ බත් ව්‍යංජන ගැන මතක් වෙනවා කියලා නෑ. මත් ව්‍යංජන ගැන මතක් වෙනවට වඩා කියයි ඒ සිතයි ගැන තමයි මූලික වශයෙන්ම මතක් වෙන්නේ. අරව ගැනත් වෙන වෙනම මතක් වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන්ම දීපු දානයක් ගැන සන්තෝෂ වෙන අවස්ථාවක ඒ අලෝභ චේතනාව ගැන තමයි අපි මතක් කරන්නේ. ඒ අනුව මේ චෛතසික කියනේවත් සිත් කියනේවත් දැන් ඒ පරණ ඇති වෙච්ච චෛතසික, ඒ කියන්නේ ඒ දානේ දෙන වෙලාවේදී ඇති වෙච්ච චෛතසික දෙක දැන් ඒ ගැන හිතනකොට දැන් සිතුවිලි ඇති වෙන්න, සිත් ඇති වෙන්න ඒ චිත්ත චෛතසික ටික ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම දැන් බැලුවාම අපි කිව්ව මේ ප්‍රඥප්ති කියලා කොටසක් ගැනත් එදා ස්වාමීන් වහන්සේ කතා කරා. ප්‍රඥප්ති කියන එක අපි හොඳින් දැනගන්න ඕනේ. දැන් බලන්න අපි පරමාර්ථ ධර්ම හැටියට දන්නවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතර තමයි පරමාර්ථ ධර්ම හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ ওই ටික නැවත, ඒ කියන්නේ ওই ටික තමයි සත්‍ය වශයෙන්ම පවතින කොටස් ටික. ඒ කියන්නේ රූප කියන කොටස් ටික හමු වෙනවා. ඊළඟට චිත්ත කියන සිත් ටික හමු වෙනවා. චෛතසික ටික හමු වෙනවා. ඊට පස්සේ නිර්වාණ. මේ ටික තමයි සත්‍ය වශයෙන්ම කෙනෙකුට හමුවන්නේ. මේ මේ මේ ජීවත් වෙනවා කියන්නේ ওই ටිකත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට මේ ප්‍රඥප්ති කියන්නේ මොකද්ද කියන එක ගැන අපිට දැනීමක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි දැන් කම්පියුටර් එකක් කියලා කියනවා. කම්පියුටර් එකක් කියන තැන ඇත්ත වශයෙන්ම මොනවද තියෙන්නේ? සතර මහා ධාතුයත් ඒ වගේම නැත්නම් උපාදාය රූපත් අපි දැන් ටිකක් අභිධර්මයේ ගැන දන්නේ හින්දා අපි දන්න උපාදාය රූප කියන්නේ සතර මහා ධාතුව උපකාරී කරගෙන නැත්නම් ඒ නිසා හටගත්ත අනිත් රූප, ඒත් එක්ක පවතින අනිත් රූප. ඒවත් තියෙන තැන එතන ඇත්ත වශයෙන්ම තියෙන සතර මහා ධාතුවක්. දැන් අපි බලස්සත් එහෙම කම්පියුටර් එක අපි අත්ෙන් ඇල්ලුවොත් අපිට දැනෙනවා ඒකේ තද ගතියක්. ඒ කියන්නේ පටවි ගතිය දැනෙනවා. ඊට පස්සේ සමහරවිට මේ කම්පියුටර් එක රත් වෙලා තියෙන ගතියකුත් දැනෙනවා. ඒ කියන්නේ තේජෝ ධාතුවත් අපිට ඔන්න අතට දැනෙනවා. ඒ වගේම වායෝ ධාතුව අපිට හරියටම දැනෙන්නේ නමුත් අපිට ඇතැම් විට දැන් මේක හෙලවෙන අවස්ථාවක් ආවොත් ඒ වෙලාවේ වායෝ ධාතුව තමයි මේ හෙලවීමට උපකාර කරන්නේ. එතකොට අපිට මේ වායෝ ධාතුව කියන එකක් දැනෙනවා. එතකොට ඒ ටික දැනෙනවා. නමුත් දැන් අපි මේකට කියන්නේ මොකද්ද? ඒ වගේම අපිට වර්ණයක් පේනවා. මගේ කම්පියුටර් එක කළු පාට. කළු පාට වර්ණය දැනෙනවා. එතකොට කළු පාට කියලා අපි කියනවා. වර්ණයකුත් තියෙනවා. අපි නහය කිට්ටු කරලා බලුවොත් ටිකක් රත් වෙච්ච ඉතින් නිකන් ප්ලාස්ටික් සත්‍යච්ච ගඳකුත් වෙනවා, මේක ගඳේකුත් තියෙන බවක් දැනෙනවා. නමුත් දැන් මේ හැම දෙයක්ම එකතු වෙලා තියෙන තැනදී අපි මේක හඳුන්වන්න දානවා නමක්. අපිට කියන්න බෑ මේ පටවිය කියලා මේක. පටවිය අරන් එන්න කිව්වොත් කිසි කෙනෙක් කම්පියුටරේ අරන් එන්නේ නැහැ. එහෙමනම් අපි මේකට දාගන්න වෙනවා නමක්. ඒ නම තමයි කම්පියුටරේ කියන්නේ. එතකොට මේ කම්පියුටරේ කියන නමට අපි කියනවා මේකට පනවපු නම. එහෙමත් නැත්නම් ඒක ප්‍රඥප්තිය කියලා කියනවා. ඒ වගේම දැන් අපි ලියන්න පාවිච්චි කරනවා යමක්. ඒක පාවිච්චි කරනකොට එතන තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික ධාතු හතරෙන් හැදිච්ච. එහෙනම් ඒකට ඒිට අමතරව තියෙන අනිත් කොටස් වලින් හැදිච්ච රූප කොටස් වලින් හැදිච්ච දෙයක් තියෙනවා. මූලික වශයෙන්ම වර්ණ ගන්ධ රස ඕජා කියන හතරත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටිකත් එකතු වෙලා තමයි මේ හැම දෙයක්ම වගේ හැදිලා තියෙන්නේ. එතකොට අපි ඒකට දානවා නම පෑන කියලා. එහෙනම් නැත්තම් පැන්සල කියලා. ලියන්න ගන්න එක. එතකොට මේ පෑන පැන්සල කියන එක තමයි ප්‍රඥාක්තිය වෙන්නේ. එතකොට ඇත්තටම පරමාර්ථය වෙන්නේ මොකද්ද? එතන තියෙන රූප කොටස් තුන. මූලික වශයෙන් ගත්තොත් ශුද්ධාෂ්ටකේ පඨ වියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාව කියන එක තමයි ශුද්ධාෂ්ටකේ තමයි එතන තියෙන්නේ. නමුත් ඒක හඳුන්වන්න දෙනව තමයි ප්‍රඥාක්තිය. දැන් තමයි අපි දැන් කතා කරනකොට අපිට පෑනක් කියන්න කියලා කිව්වහම අපිට යම් කිසි රූපයක් මනසේ මැවෙනවා. ඒ මැවෙන්නේ ඒ ප්‍රඥප්තිය අනුවයි. ඒ ප්‍රඥප්තිය ඒ දීපු නම අනුව තමයි පෑනක් මැවෙන්නේ. දැන් අපිට පෑනක් ගේන්න කියන කියලා කිව්වොත් කාට හරි එයාට වතුර කෝප්පයක් ගේන්න හිතෙන්නේ නැහැ. හේතුව මොකද? එයා දන්නවා මේ පෑන කියන නම පනවලා තියෙන්නේ මේ ලියන්න ගන්න දේට තමයි පෑන කියලා පනවලා තියෙන්නේ. ඒකින්ද එයත් දන්නවා ඒ අහවල් දේ අවශ්‍ය කරන දේ ගේන්න. ඒ කියන්නේ මේ ලෝක සම්මුතිය අනුව අපි නොයෙකුත් දේවල් වලට නම දාගෙන තියෙනවා අපිට ජීවිතේ ජීවත් වෙන්න පහසු වෙන. ඒවට තමයි අපි ප්‍රඥප්තිය කියලා කියන්නේ. දැන් අපේ නම ගත්තත් නමත් ප්‍රඥප්තිය. ඒකනේ ප්‍රඥප්ති කියනවා වෙනස් කරන්න පුළුවන්. තේම්බ තියෙන දේවල් වෙනස් කරන්න බෑ. පඨවි ආපෝ තේජෝ කියන ඒවා මූලික ධාතු ස්වરૂපයක්. ඒක ධාතු ස්වરૂපිය ධාතු ස්වરૂපයමයි. ඒකේ හැඩය වෙනස් කරත් එතන ඇත්තේ ආපව ධාතු ටිකමයි. නමුත් දැන් ප්‍රඥප්තිය කියලා ගත්තොත් ප්‍රඥප්තිය වෙනස් කරන්න පුළුවන්. ඒකින්ද තමයි අපිට විවිධ භාෂාවලින් එකම දෙයට විවිධ නම් කියන්නේ. දැන් අපි පෑන කියනවා ඉංග්‍රීසියෙන් pen කියන. එතකොට මේ දෙකම ප්‍රඥප්තිය. නමුත් කියන්නේ එකම වස්තුවකට. ඒක නිසා ප්‍රඥප්තිය කියන එක අපි අන්න ඒ විදිහට සරලව එදිනදා ජීවත් වෙන මට්ටමින් දැනගන්න එක වටිනවා. ඒ වගේම දැන් අපි බැලුවොත් එහෙම දැන් අසුභ භාවනාවක් වඩනකොට අපි හිතමු දෙතිස් කුණප භාවනාවක් කරනවා කියලා. එතකොට කේසා ලෝමා නඛා දන්තා කියලා ඒ විදිහට භාවනාවක් වඩනවා නම් එතනදී අපි පාවිච්චි කරන්නේ මේ ප්‍රඥාක්තිය. කේසා කියනකොට අපිට මොකද්ද මතක් වෙන්නේ? හිසකේ. එතන තියෙන පඨවි ධාතුවත් එහෙම මූලික වශයෙන් මතක් වෙන්නේ නැහැ. ඒ එතනට යන්න පුළුවන් ධාතු මනසිකාරය හරහා. නමුත් මූලික වශයෙන් මේ කෙස් කියන්නේ මමද ආදි වශයෙන් අපි අහනවානේ භාවනා කරනකොට. එතකොට ඒවත් ඇත්තටම ප්‍රඥා. එතකොට අපි මෛත්‍රී භාවනාව කරනවා. මෛත්‍රී භාවනාව කරනකොට අපි කියනවා අපි සත්ත්ව සංඥාව ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මේ සත්‍යයන් පිළිබඳව තමයි අපි කියන උතුරු දිශාවේ වසන්නා වූ සියලුම සත්‍යෝ නිදුක් වේවා නිරෝගී වේවා වගේ ආදි වශයෙන් අපි කියනවා. එතකොට අපි පැනවීමක් කරගන්නා උතුරු දිශාව කියන එක පැනවීමක් කරගන්න. ඇත්තටම උතුරු දිශාව කියන එකක් පරමාර්ථ වශයෙන් නෑ. නමුත් උතුරු දිශාව කියන එක ප්‍රඥප්තියක් හැටියට ගන්නවා. ඊටත් අමතරව අපි සත්ත්ව ප්‍රඥප්තිය දා ගන්නවා මේ මෛත්‍රිය කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් තවත් උතුරු දිශාවේ සිටින අය සමග මිත්‍ර වීමක්. අර අවෛරී ගතියක්. මිත්‍ර වීමක් ඇති කරගන්න අපි මේ විදිහට පැනවීමක් කරගන්නවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපි මේ ප්‍රඥප්ති කියන එක යන තේරුම් ගන්න ඕන. ඒ වගේම දැන් අපි ගත්තත් කසින භාවනා. කසින භාවනා කියන්නේ අපි දන්නවා කසින දස කසිනේ කියලා කියනවා නේද? පඨවි ආපෝ පඨවි කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින ඊළඟ නීල කසින පීත කසින ලෝහිත කසින කසින ඕදාත කසින ඊට පස්සේ ආකාශ කසින ඊට පස්සේ තියෙනවා ආලෝක කසින. ඒකවල 10ක් තියෙනවා. මේ ඔක්කොම පැනවේ. මේ විදිහට අර කසිනේ හදාගෙන ඒක පඨවි කියලා නම් කරගෙන පඨවි කියලා ඒක කිය හිත ඒකාග්‍රතාවයකට ගන්නවා. ඒ වගේ හැම ඒ දේවලුත් ඇත්තටම මේ ප්‍රඥාක්තිය තමයි ගන්න. ඉතින් ඒ වගේ උසස් ධ්‍යාන වලට පවා යන්න පුළුවන්. එතෙන්දි ගන්නෙ ප්‍රඥාක්තිය හරහා තමයි ඒ ධ්‍යාන වලට යන්නේ. ඉතින් ඔය ආකාරයෙන් ඒ ප්‍රඥාක්තිය තමයි එතකොට ඒ ධ්‍යාන සිත් වලට ආරමුණු වෙන්නේ. ඉතින් ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙන්නේ ඒ කසින නිමිත්ත. ඉතින් ඒවා ප්‍රඥාක්තිය. ඔන්න ওই විදිහට තමයි අපි දැනගන්න ඕනේ තරමක් දුරට මේ මොනවද චිත්තචෛතසික රූප නිබ්බාන විශේෂයෙන් මේ ප්‍රඥප්ති කියන්නේ මොනවද කියන එක ඔන්න ඔය ආකාරයෙන් දැනගන්න වටිනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ගොඩාක් දුරට එදා විස්තර කරේ නැහැ කිව්වේ ආරම්භය නිසා සත්‍යෝත්පන්න ධර්ම හැටියට චිත්තචෛතසික ධර්ම ඇති වෙනවා කියන එක තමයි මූලික වශයෙන්ම එදා සඳහන් කරේ. ඉතින් මම හිතනවා ඒ ගැන මූලික හැඳින්වීම ප්‍රමාණවත් කියලා ඒ පිළිබඳව සාධුර සත්‍යමක් සාකච්ඡා කරන්න තියෙනවා නම් ඒකට දැන් අවස්ථාවක් තියෙනවා සර්වන් කරන්න. දැන් තමයි තමෝ පිළිසිද්දනවා මේ ආයේ දැන් මේ කතා කරද්දී මුලටම ගියොත් අපි ඒ කියන්නේ මේ සිත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති ඒව ආරම්භණය වෙනවා කියන එක ඒක පොඩ්ඩක් නැවත කියන්න පුළුවන්. දැන් අපි දැන් එතනින් දැන් පටන් ගත්තා අපි මේ කොටස් පහෙන් පටන් අරන් අපි දැන් දිගටම සිත්තර තමා පහස්නකම් ප්‍රඥප්ති දක්වාම දැන් පොඩ්ඩක් කියන්න පුළුවන් දර අර සාරාංශයක් වශයෙන් අර සිත චෛතසික පහ කියන්නේ ඇයි ඒක ආරම්භණය වෙන හැටි කියන එක කියන්නේ සාරාංශයක් වශයෙන් කියන සත්‍යයක් තමයි. හොඳයි. ඒක ප්‍රශ්නේ හොඳයි. දැන් අපි බලුවොත් එහෙම චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥාප්තිය කියන කොට දැන් හිත කියන එක අපි රූප කියන එක මුලින්ම ගමු. ඒක ලේසි. දැන් රූප නිසා අපි දන්නවා චිත්ත චෛතසික ඇති වෙනවා කියලා. යම අධ්‍යා බලනකොට චක්කු විඥාන ආදී දේවල් ලැබෙනවා. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. ඒවා ඊට පස්සේ චක්කු විඥානය සමග යෙදෙන අනිත් චිත්තක තියෙනවානේ. කියන්නේ සම්පදිකනේ සිත්සන් කියන සිත්ආදී වශයෙන් ගිල ජවන් සිත්වලට පවා ඒව එතකොට ආරම්භන ඒ ආරම්භනේ හිඳ තමයි ඒ දේවල් ඇති වෙන්නේ. ඉතින් එතකොට පත්‍ය වෙනවා කියලා කියන්නේ රූප අන්නේ විදිහට තමයි පත්‍ය වෙන්නේ සිත් ඇති වෙන්නේ. සිත් සහ චෛතසික ඇති වෙන්නේ. ඒ වගේම දැන් ඊළඟට ගත්තාම සිත් කියන පිට සිතත් පුළුවන් ඇත්තටම අරමුණු ඉතින් දානයක් දෙන අවස්ථාවක් ගැන හිතුවෝ අපි දානේ ආරමුණු කරනවා කලින් දීපු දානයක් ආරමුණු කරනවා කියලා තමයි හිතන්නේ. නමුත් එතෙන්දී අපේ ආරමුණ වෙන්නේ ඒ කලින් සිටියේ අලෝභය. නැත්නම් ඒ කලින් සිටා දානේ දෙන අවස්ථාවේ තිබ්බ සිත ඒ සිටියේ තිබ්බ අලෝභයක් තමයි මූලිකව මේ දානේ ආරමුණු කරනවා කියන එකකින් ආරමුණු වෙන්නේ. අපි දැන් කලින් දීපු දානයක් ගැන සතුටු වෙන වෙලාව. එහෙම නැත්නම් අපි හිතන්නකෝ දැන් කවුරු හරි අපිට දොසක් කිව්වයි කියලා. මේ දොසක් කිව්ව වෙලාව කිව්ව වෙලාවෙම අපිට යම්කිසි තරහක් ආව කියලා හිතන්නකො. ඊට පස්සේ පස්සෙ පුළුවන් නේද අපිට ඒ ගැන හිතන්න. ඒ ගැන හිතනකොට අපිට තරහ ගිය අවස්ථාවක් ගැන හිතුවොත්, එතකොට අපි ඒ තරහ ගිය අවස්ථාවක් ගැන හිතුවොත් මොකද්ද එතන අරමුණ වෙන්නේ? මේ තරහ ගිය අවස්ථාවේ ඇතිවෙච්ච සිතත්, මේ සිතේ තිබිච්ච චෛතසිකත් තමයි අපිට අරමුණ වෙන්නේ. නමුත් අපි හිතන්නේ වෙන කෙනෙක් කිව්ව දෙයක් අරමුණ වෙනවා කියලා හරි වෙන සිද්ධියක් අරමුණ වෙනවා. නමුත් ඇත්තටම අවරමුණු වෙලා තියෙන්නේ ඒ වෙලාවේ හටගත් ටිකක් ඒ වෙලාවේ තිබිච්ච චෛතසික ටිකක් තමයි මේ දැන් ආපහු අරමුණු වෙලා තියෙන්නේ. ඒවරන්නේ චිත්ත චෛතසික දෙක ඔන්න ඔය විදිහට නැවත යම් යම් චිත්තවල අරමුණු වෙනවා කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමයි නිර්වාණ. දැන් නිර්වාණය අරමුණු වෙන්නේ ඒකාන්තයෙන්ම මාර්ගසිත් සහ ඵලසිත් වලට පමණයි. එන් යම් කිසි අවස්ථාවක හිතන්නකෝ දැන් සෝතාපන්න මාර්ගසිත පහළ වෙච්ච වෙලාවේ ඒ සිතේ අරමුණ වෙන්නේ නිර්වාණය. ඒ වගේම සෝතාපන්න මාර්ගසිතට අනතුරුවම ඇති වෙන සෝතාපන්න ඵලසිත ගත්තොත් ඒ ඵලසිතේ අරමුණ වෙන්නේ නිර්වාණය පමණයි. නිර්වාණය කියන එක අරමුණ වෙන්නේ ඇත්තටම මේ ලෝකෝත්තර සිත් වලට තමයි නිර්වාණය කියන එක අරමුණ වෙන්නේ. ඊළඟට ගත්තාම ප්‍රඥප්ති කියන එක සාමාන්‍ය සිත්වලට අරමුණු වෙනවා. කියන්නේ ඔක්කොලාට කාමාවචර සිත්තික ගත්තාම ඒ සිත්වලට අරමුණු වෙනවා ප්‍රඥප්ති. අපි පනවන දේවල්, අපි පෑන කියනකොට යමක් අරමුණු වෙනවා. ඒ වගේම මේසේ කියනකොට යමක් අරමුණු වෙනවා අපිට. එතකොට මේ අරමුණු වෙන්නේ ඔක්කොම ප්‍රඥප්ති හරහා තමයි අරමුණු. ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්වාගේ මෛත්‍රී භාවනාව කරනකොට මේ මෛත්‍රී කියන එකත් සත්පුද්ගල ප්‍රඥප්තිය තමයි අරමුණු වෙන්නේ. ඊළඟට කසින භාවනාවට ගියාම ඒ කසිනේ කියන නම පටවි කියන කසිනේ පටවි කියන ප්‍රඥප්තිය තමයි අරමුණු වෙන්නේ. ඒ විදිහට ඒ ප්‍රඥප්තියින් ඒ සිත් වලට අරමුණු වෙනවා. දැන් අපිට අම්මා කියනකොට බලන්න අම්මා කියන දේ පැනවීම. ඇත්ත වශයෙන්ම අම්මා කියන තැන තියෙන්නේ මොකද? නාම රූපනේ කියන්නේ. ඒ නාම රූප තියෙන තැන නැත්තම් ස්කන්ධ පංචකය තියෙන තැන අපි දාපු නම තමයි අම්මා කියන්නේ. නමුත් අපිට අම්මා කියලා අරමුණු කරන්න අම්මා වෙන දානයක් දෙන්න පුළුවන්, අම්මව හම්බෙන්න යන්න පුළුවන් ජීවත් වෙලා ඉන්නවා නම් ඒ වගේ අම්මා කියන ප්‍රඥප්තිය තමයි අපි මූලික වශයෙන් ගන්න. දැන් අපි වඳින ගාථා කියනකොට අම්මා කියන ඒ ප්‍රඥාප්තියෙන් තමයි අපි දසමාසයේ උරේ සත්‍යය කියනකොට අපිට මැවෙන්නේ කවුද? අපේ හිතේ මැවෙනා යම් කිසි රූපයක්. ඒ ප්‍රඥාප්තිය අම්මා කියන රූපේ තමයි මැවෙන්නේ. අන්න ඒ ආකාරයෙන් තමයි මේ ප්‍රඥාප්තිය අපේ මනසට නිවාසයෙන් තමයි මම අවබෝධ කරගෙන ඉන්නේ. යම් අඩුපාඩු තිබ්බොත් සමා වෙන්න ඔය ආකාරයේ තමයි තේරුම් ගන්න ඉන්නේ. තවත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තවත් ආතල් ප්‍රශ්න හරි අදහසක් හරි දිනනවා නම් අපිට ඉදිරිපත් කරන්න. ජයන්ත මහත්මයා සමා වෙන්න දැන් මේක ඔබතුමාට අභිදම් පැත්තෙන් උත්තර දුන්නත් කමන්නේ තේරුම් ගන්න කොහොමද කියත් කමන්නේ. දැන් අපිට දැන් විස්තරේ තේරුණේ දැන් ආරම්මණය නිසා චිත්තා චෛතසික ඇති වෙනවා කියලා. ඒ කියන්නේ එතකොට මනෝ පුබ්බංගම ධම්මා වෙන්නේ කොහොමද? දැන් තමයි තේරුම් සරණයි. ඔව් දැන් මනෝ පුබ්බංගම ධම්මා කියනකොට අපි මුළු මෙහෙම මේක අඩුපාඩු තියෙන පුළුවන් නමුත් මට තේරෙන විදිහට කියන්නේ මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙත්තා මනෝමය මනසාචේ පදුත්තේන වාසිතීවා කරවතිවා තතෝනම් දුක්ඛමන් වේති චක්ඛංව වහතෝ පලක්. එතකොට එතනදී ඇත්තම කියන්නේ මේ මනස තමයි මූලික වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මනසාචේ පද මනස කිලුටුනොත් එතකොට ඒ වගේ වැරදි වචන මනසාචේ පදුත්තේන වාසිතීවා කරවතිවා වැරදි වැඩ කරනවා ඒ මනස පවිතු වූ මනසින් යම් වචනයක් පිට කරනවා නම් දෙයක් කරනවා නම් ඒකේ විපාක අර කරත්තේ බඳ පසුපතේන කරත්ත වගේ එනවා කියන එක තමයි එතන අදහස් කරන්නේ. එතකොට ඔය කතා කරන්නේ ඇත්තටම අපි චිත්ත වීති ගැන සඳහන් කරොත් චිත්ත වීතියේ තියෙන අපිට ඇහෙන් ගන්න රූපයක් අපිට ඇහෙන් ඇහට ආරම්භණයක් වෙච්ච රූපයක් නිසා අපි දන්නවානේ. දැන් කතා කරන්නේ අපි මේ අපි ආරම්භන පත්‍යෙන් පස්සේ වුණාම චිත්තචෛතසික ධර්ම හැදෙනවායි කියලා. එතකොට ඒකේ තියෙනවා ජවන් සිත් ඇති වෙන්න කලින් වොත්තපන කියලා සිතක් ඇති වෙනවා. ඒ වොත්තපන කියලා කියන්නේ ව්‍යවස්ථාපනය කරන එහෙම නැත්නම් ඒ ගැන හරියටම තීරණයක් ගන්න. ඒ තීරණේ ගන්න යෝනිසෝ මනසිකාරයෙන් නම් ජවන් සිත් එක කුසල විදියට තමයි යාගේ වචනේ කුසල වෙනවා ක්‍රියාව කුසල වෙනවා. නමුත් එතෙන්දී අර වොත්තපන සිතෙන් ගත්තොත් එහෙම අයෝනිසෝ මනසිකාරයේ යෙදුනොත් වොත්තපන සිතේ ඒ අරමුණ පිළිබඳව දකින විදිහේ අයෝනිසෝ මනසිකාරයක් යෙදුනොත් එතනින් වෙන්නේ වචනයක් කිව්වොත් ඒක වැරදියට කියන්නේ වැරදි වචනයක් මිච්ඡා වාචාවක් වෙනවා. මොකක් හරි කර්මාන්තයක් කරොත් ඒක විච්ඡා කම්මාන්තයක් වෙනවා. ඉතින් ඇත්තටම එතන මනස තමයි ඒ එතනදී මනස කියලා කිව්වේ යෝනිසෝ මනසිකාරය කියන එකෙන් තමයි හෝ අයෝනිසෝ මනසිකාරය කියන එකෙන් තමයි ওই දෙක දෙපැත්තට බෙදෙන්නේ. ඉතින් එතනදී මනස මූලික වෙනවා. මනසේ ස්වභාවය අනුව තමයි වොත්තපන සිතෙන් ගන්නෙ මේක හොඳ පැත්තට යනවද නරක පැත්තට යනවද කියලා. ඉතින් එතනදී අපිට ඒ විදිහට සලකන්න පුළුවන් මනස මූලික වෙනවා මේ ජවන් සිත් පහළ වීම සඳහා මනස මූලික වෙනවා කියන එක එතනට අපිට යොදා ගන්න පුළුවන් බව තමයි චිත්ත වීති පැත්තෙන් බලනකොට අපිට අභිධර්මයට ගලපන්න පුළුවන් විදිහට මම තේරුම් ගන්න. තිරුවන් සරණයි ජයන්ත මහත්මේ. ඔයක මම හිතන්නේ ඒක පැහැදිලි ටිකක් ඔබතුමා කිව්වාම මට ඊට අමතර වෙන්නේ දැන් අපි ඕන සිතක් ගත්තාම දැන් ඕකේ ඔබතුමා අපිට කියලා දුන්නනේ අර සබ්බචිත්ත සාධාරණ කියලා හයක් තියෙනවා කියලා. ඔතන අත මානසිකාර කියලා එකක් තියෙනවද එතන? එතන තියෙනවා මානසිකාර. ඔව් අන්නේ ඒකින් මොකද්ද කරන්නේ? අන්නේ ඒකයි මට ඕනේ. මොකද දැන් අපි දැන් හිතන්නේ දැන් මේ ජාන්ත මහත්මයා දැන් මේ ආයත දැන් ওই අරමුණු වෙන්නේ මේ ආයතන හැටනේ. එතකොට මේ ආයතන හැට අරමුණු වෙනවා කියන එක කාකෝ? අනිත් පැත්තෙන් දැන් මේ කායතනේ එක සැරයයිනේ පුළුවන්. දැන් අපි හිතමු දැන් මේ ඇත්තට මේ වර්ණ රූපය එතකොට ඒ වගේ අරමුණක් එනවා නම් ඒ වෙලාවට කන වැඩ කරන්න බෑනේ. මොකද මේ අපිට දන්නවනේ මේ සිත් එකක් නේ එන්නේ. එතකොට ඒ මානසිකාරය නෙවෙයිද අරමුණ? මට අදහස තිබුණේ එහෙමයි. මේ මානසිකාරයෙන් තමයි ඒක තෝරන වැඩේ කරන්න කියලා. ඒ වගේ අදහසක් වගේ තිබුණේ. තිරුවන් සරණයි. තේරුම් ගන්න නෑ මේ ප්‍රශ්නේ අහපේක හොඳයි මොකද මානසිකාර්ය කියන එක ඇත්තටම සර්වචිත්ත සාධාරණ චෛත්‍යක හත අපි ගත්තොත් එහෙම පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේ මානසිකාර්ය කියන එකට කියන මානසිකාර්යයක් තියෙනවා ඒක. එතන හැම සිතකම යෙදෙන මානසිකාර්යෙන් කෙරෙන වැඩි තරමක වෙනසක් තියෙනවා. මොකද ඇත්ත වශයෙන්ම මානසික උතන සෑම සිතකම යෙදෙන මානසිකාරයෙන් වෙන්නේ ඒ චිත්තක්ෂණයේදී හුඟතේ හිත ඇති වෙන වෙලාවේදී ඒ අරමුණ ගැන අවධානය පවත්වනවා කියන එක තමයි එතන මානසිකාරය කියලා කියන්නේ අදහස් කරන්නේ. එතන තියෙන අවධානය කියන එක. දැන් අවධානයක් නැතුව තන මාත්‍ර අවධානයක්. හැබැයි දැන් ඔය චිත්ත වීති වල කතා කරනකොට අපි දන්නවා දැන් ඉස්සලාම කිව්වොත්ේම අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවර්ජන කියලා එකක් තියෙනවානේ. එතකොට මේ පංචද්වාර ආවර්ජනය කියන්නේ අර නියම මානසිකාරය. එතන මානසිකාරයේ ක්‍රියාත්මකතාවය වැඩි. මොකද ඒ අරමුණ පැත්තට අපේ ඒ ඒ අදාළ ඉන්ද්‍රිය පැත්තට ඒ අරමුණ හරවන ගතිය. නැත්නම් ඒ අරමුණ අදාළ ඉන්ද්‍රිය ඔස්සේ හරවන ගතියක් තියෙනවා. දැන් වර්ණ රූපයක් නම් ඒ රූපය ඇහැ පැත්තට හරවන ගතියක් තියෙනවා. ඒතන යෙදෙන මානසිකාරය පංචද්වාර ආවර්ජන සිතේ තියෙන මානසිකාරයෙන් ඒක ප්‍රබල වෙලා ඒක ඒ පැත්තට හරවන ගතියක් තියෙනවා. ඊට පස්සේ තමයි චක්කු විඥානය පාලනේ. එතකොට සෝත විඥානය පහළ වෙන්නේ නැහැ වර්ණ රූපයක් උදෙසා. එතන කෙරෙන මානසිකාරයක් තියෙනවා ඒ හැරවීමේ මානසිකාරය. ඊට පස්සේ අර වොත්තපන කියන සිතට එනකොට, ඒ කියන්නේ අපි හිතමු චක්කු විඥානය ඇති වෙලා චක්කු විඥාණයෙන් එන අරමුණ පිළිගැනීම විපාක සිතක් ඇති වෙන සම්පටිච්ඡන කියලා. ඒක සොයා බලන විපාක සිතක් ඇති වෙන සම්තිරණ කියලා. ඊළඟට කියන වොත්තපන කියලා. වොත්තපන කියන තැනදී තමයි ඊට වොත්තපන සිතෙන් පස්සේ තමයි ජවන් සිත් කියලා කියන්නේ. දැක්කම අසේක පුද්ගලයන් කියන රහතන් වහන්සේනේ. ඉන් මෙපිට රහතන් වහන්සේ දක්වා දිනු නොකළ ඕනෑම පුද්ගලයෙකුට කුසල් හෝ අකුසල් කියන කොටස ඇති වෙන්නේ ඔය වොත්තපන සිතෙන් පස්සේ. වොත්තපන සිතේ තමයි තමන්ගේ කෙලෙස් ධර්ම අඩු වැඩිකම අනුව ඒ ජවන් සිත් පහළ වෙනවා. ඒකෝර එතනිය දෙන්නේ එතනිය දෙන මානසිකාරය අපි කියන යෝනිසෝ මානසිකාරය හෝ අයෝනිසෝ මානසිකාරය. ඒක නිසා ඔය මානසිකාරය කියන එක යෙදෙන අවස්ථාව අනුව තමයි ඒකේ නිවරදිම විදිහට වටහා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. එකම දේම නෙවෙයි කියන එක තමයි සරලව කියන්න තියෙන්නේ. දලුක් මහත්තයා. ඔව් බොහොම පිංජයන් තමයි තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තවත් යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් නොතේරුණ තැන? ජයන්ත මහත්මයා, බොහොම පිං මේ කරුණු පැහැදිලි කර දීම ගැන මට පොඩි පැහැදිලි කිරීමක් කර ගැනීමට අවශ්‍යයි. දැන් අරමුණු ගැනීමේදී මම දැනගෙන ඉන්න ආකාරයට දැන් මේ පිටතින් එන අරමුණු ගන්න පුළුවන් මේ ඇස කන දිව නාසය ඒ වගේ පහටයි. ඒ කියන්නේ මනේන්ද්‍රියට පිටතින් එන අරමුණු ගන්න බෑ. ඒ කියන්නේ එතකොට මනේන්ද්‍රියෙන් කරන්නේ අර මන ධම්ම. ඒ කියන්නේ අර පිටතින් එන ඒ ආයතන වලින් ගෙන දෙන දේවල් දෙවනුවට ගැනීම තමයි කියලා තමයි මම අවබෝධ කරගෙන ඉන්නේ. ඒ ගැන පොඩි පැහැදිලි කර ගැනීමක් තිබුණොත් හොඳයි. තේරුම් සරණ. හරි, තේරුම් සරණයි. ඒ ප්‍රශ්නයත් ඇත්තම වැදගත් වෙනවා. ඔව්, දැන් අපි ඇස කන නාසය දිව කය කියනකොට අපි දන්නවා කෙලීම බාහිර ආරම්මන තමයි ඒවට එන්නේ. දැන් බාහිර ආරම්මන කියවම අපි එතනදී පොඩ්ඩක් දැනගන්න ඕනේ තමන්ගේ ඇහෙන් තමන්ගේ අත දකිනකොට එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේක කොහොමද බාහිර ආරම්මනයක් වෙන්නේ, මේක මගේ අතනේ කියලා. නමුත් ඇහත් එක ගත්තාම ඇහට පරිබාහිරවයි වර්ණ රූපේ තියෙන්නේ. අත තමන්ගේ අත වෙන්න පුළුවන්. තමන්ගේ අත කියලා අපි පනවා ගැනීමක් තියෙන්න පුළුවන්. නමුත් එතන දකින්නේ බාහිරින් තියෙන දෙයක් තමයි ඇහට බාහිරයි. ඒ විදිහටයි බාහිර දේවල් තමයි ඒ විදිහට දකින්නේ. එතකොට දැන් මනින්ද්‍රය කියන එක දැන් මන ධම්ම කියන තැනදී වැඩ කරන්නේ මෙහෙමයි. දැන් අපි හිතුවොත් හැම තැනදීකම ඔය අපි හිතමු සිත් පේරින් පහළ වෙන්නේ එක සිතකින් කිසියම් අරමුණක් දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සිත් පේලියකින් තමයි අරමුණක් දැනගන්න හම්බ වෙන්නේ. එතකොට ඒ සිත් පේලියකින් දැනගන්නකොට අපිට සිත් පේලි බර ගාණක් පහළ වෙනවා එකම අරමුණක් අනුව. ඒ කියන්නේ අපි යමක් දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් යමක් දිහා කන හරවගෙන ඉන්නවා නම් ඒක අපිට තේරෙන චිත්තක්ෂණය කියන්නේ ඉතාම කුඩා කාලයක්නේ. ඉතින් ඒ වගේ සිත් තේරි ගොඩාක් ගිහිල්ලා තමයි මේ අරමුණු දැනගන්නේ. දැන් එතකොට අභ්‍යන්තරයේ ගත්තත් අපි දන්නවා භවාංග සිත කියලා කියන්නේ කෙනෙකුගේ කියන්නේ ජීවිතයේ පැවැත්ම සඳහා. ඒ කියන්නේ මේ අපේ මනස හෝ අර ඉන්ද්‍රිය පහ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය හය වෙන අරමුණු වලට යන්නේ නැති අවස්ථාවලදී සිත පවතින්නේ භවාංග තත්ත්වයේ කියන එක තමයි අභිධර්මානුකූලව පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට දැන් මේ මනසෙන් අපි අරමුණක් දැනගන්නවා කියන එක අපි හිතනකොට දැන් මෙහෙම ඉන්න ගමන් අපි දැන් මේ ධර්ම සාකච්ඡාව තුළ ඉන්නවා. අපිට හිතපුවා මතක් කරනවා අපේ වැඩ ගැන. එහෙම නැත්නම් අපේ දරුවෙක් ගැන මතක් කරනවා. ඒ කොහොමද වෙන්නේ? අපි මේ සාකච්ඡාව අහගෙන ඉන්නකොට ඔන්න ඒ පිළිබඳව සිත් පේලි පහළ වෙනවා. සිත් පේලියක තියෙන විශේෂත්වය තමයි සිත් පෙලක් ආරම්භ කරන්නේ භවංගෙන් සිත් පෙල ඉවර වෙලා නැවතත් එන්නේ භවංගයට. ඒ කියන්නේ භවංගය කියන්නේ ඒක තමයි ඩිෆෝල්ට් පොසිෂන් එක හිතේ. එතනට තමයි ඉන්නේ. කොහේ ගියත් අර මහගෙදරට එනවා වගේ එතනට තමයි සිත ආපහු එන්නේ. එතකොට මේ අපිට මනසට අරමුණක් එන්න කලිමුත් අපි නොදැනුවත්වම සිත තියෙන්නේ භවංගෙ. අපි මේ කතා කර කර හිටියත් අපිට යමක් මතක් වුණා ඒ කතා කර කර හිටපු එක ඉවර වෙලා භවංගයට ගිහිල්ලා තමයි අපිට දරුව ගැන මතක් වෙන්නේ නැත්නම් කාර්යාලයේ වැඩක් ගැන මතක් වෙන්නේ භවංගෙට ඇවිල්ලා මතක් වෙන්නේ. ඒ කියන්නේ භවංගයේ බිඳගෙන තමයි ඇතුළතින් මේ විදිහට සිතුවිලි එන්නේ. එතකොට අර සුදස්සන ස්වාමීන් වහන්සේ උකට හොඳ උදාහරණයක් දෙනවා. අර බෝලයක් උඩ දාලා අතට ගත්ත බෝලයක් උඩ දාලා ඒ අතින්ම උඩ ඉඳන් එන බෝලේ අල්ලනවා වගේ මේ හිතෙන්ම මතුවලා ආපු අරමුණ තවත් හිතකින් අල්ලගන්න. ඒක තමයි මේ මනසේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට දැන් ඒක නිසා මේ මනසට අදහස් එන්නේ කොහොමද කියන එක ගැන කාටවත් කියන්න බෑ. මොන කාගේ න්‍යාය පත්‍රයකටද මේ හිත වැඩ කරන්නේ කියන එක කිසිම කෙනෙකුට කියන්න බෑ. ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් මතුවලා එන්න පුළුවන්. ඒ ශක්තිය තියෙනවා. ඒ තමයි ආරම්භන ශක්තිය. ඒ හුඟක් වෙලාවට බලන දැන් කෙනෙක් තමන්ට ලොකු දෝෂාරෝපණයක් කරනවා කියලා. එතකොට බලන්න කොයි වැඩේ කරන්න ගියත් අරක මතක් වෙනවා නේද? ඒ කිව්ව දේවල්. ඒ දේවල් මතක් වෙනවා. ඒ වගේම තමන්ට ලොකු කරදරයක් වෙන්න ඉදිරියේදී මොන හරි තියෙනවා නඩු හබාදී තියෙනවා. නිතරම මොන වැඩක යෙදුනත් ඒක මතක් වෙනවා. ඒ වගේම තමන්ගේ කෙනෙක් අධික ලෙස රෝගී තත්ත්වයේ ඉන්නවනම් තමන් වෙන වැඩ දහහක් හොයාගෙන කරන්න පුළුවන්. නමුත් මේ හැම කරන එකක් අස්සෙම අරක එනව නේද මතකේ? අහවල යාලේ ඉඳ වෙලා මගේ තාත්තා අස්සේ ඉපින් ඉස්පිරිතාලේ. කියලා ඒ වගේ අදහස් එනවා. ඒවා හිතේ අර භවංගේ බිඳගෙනම මතුවලා එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒක අල්ලගෙන අනේ තාත්තට අමාරුයි දන්නේ නැහැ බලන්න යන්න ඕනේ. නැත්තම් වෙන විදිහකට දෙයක් කරන්න ඕනේ කියලා අපි ඒ ගැන ඊට පස්සේ හිතන්න පටන් ගන්නවා. එතකොට අර හිතින් එන හිත භවංගේ බිඳගෙන එන සිතුවිල්ලම ආරම්භණයක් වෙනවා ඉදිරියේ තියෙන සිතුවිලි පරම්පරාව හදන්න. සිතුයි සිතුවිලි හදන්න. ඒ විදිහට තමයි මේක අරමුණක් ඇතුළේ ඉදිරියට යන්නේ. ඒ කියන්නේ සිතින්ම මතුවෙන දේ අරමුණු වෙනවා මේ ඉදිරියට යන්න තව සිත් චෛතසික පහල කරගන්න. ඔය ආකාරයට තමයි ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ ප්‍රීතමාත්මයා දරුවන් සර්ණ. බොහොම පින්ජාන්ත මහත්මයා. එතකොට මම තේරුම් ගත්තේ ආයතන පහෙන් එන අරමුණු ගැනීමට අමතරව මනසෙන් ඒ ආවර්ජනයන් කල්පනා කිරීම වැනි දේවල් කිරීමක් තමයි කරන්නේ. ඒ වගේ හිතාගත්තත් හරිද? තේරුම් සරණයි. ඒ වගේ හිතාගත්තත් ඇති. හැබැයි බොහෝ විට වෙන්නේ අපි අර ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගත්ත අරමුණුම තමයි පසුව මතුවේවි ඇවිල්ලා අපිට ඉදිරියට අර මේ මනසෙන් එන මනස හරහා එන අරමුණ හැටියට එන්නෙම ඒ කලින් කරපු කීප දේවල් වල කැළි තමයි අපිට එන්නේ කියන එකත් මතක් කරගන්න ඕනේ. ඒක නිසා බොම් පින්තරන් සර්ණක. ඒ වගේම සිත දියුණු කරගෙන යනකොට අවදාවත් දැකපු ඇති නිර්වාණය කියන එක එතකොට කොහොමද දකින්නේ? ඒක වෙන්නේ ඇත්තටම මේ මනස සියුම් කරගෙන කෙලෙස් වලින් දුරු කරගෙන යනකොට සිතේ ඇති වෙන සංහිඳියාව ඒකාග්‍රතාවය ඒක වෙනකොට තමයි අර සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියන. ඒ කියන්නේ සමාහිත සිතක් ලැබුවට පස්සේ පෙර නොදුටු දේවල් දකින්න පුළුවන්. ඒක දකින්නෙත් මනසෙන්. ඒ තත්ත්වයක් තියෙනවා. නමුත් අපි එදිනදා ජීවත් වෙනකොට බහුල වශයෙන් අපිට මනස තේරෙන්නේ එදිනදා අර අංග මේ ඉන්ද්‍රිය පහෙන් ගත්ත අරමුණු කියන එක මතක් කරනවා. සාන්තියක් ඔබට තේරෙන්න. තෙරුවන් සරණයි කල්යාණ මිත්‍ර හැම දිනාට. මල්ලි මට ප්‍රශ්න දෙකක් වගේ ආවා. දැන් ඔච්චර දැන් මේ ආරම්මන ප්‍රත්‍ය ගැන කතා කරනකොට ඒ අරමුණු ගැන ඔච්චර දුරට යන්නේ නැහැ වගේ හැඟීමක් මට ආවා. ඒ කියන්නේ ඒකද තිබුණේ අර සිතට මොකක් හරි දැනගන්න සුළු බවක් තියෙනවා. ඒ අරමුණු එතකොට අරමුණක් එනකොට ඒක ධර්මතාවයක් විතරයි කියලා මේ ආරම්මන ප්‍රත්‍යදී ඒ ටික විතරයි කතා කරන්නේ වගේ කියලා ඊට එහාට යන්නේ නැහැ කියලා වගේ හැඟීමක් මට ආවා. මම වැරදි වෙන්න පුළුවන්. අනිත් එක දැන් අර උදාහරණ අලකොලයයි රෙදි කැල්ලයි ගත්තාම එතෙන්දී උදාහරණ ගත්තේ දැන් මොකක් හරි ටිකක් දැන් ලෝභ හිතක දැඩිව આવොත් විතරයි අර රෙදි කැල්ලට වතුරනවා වගේ. එහෙම දැඩිව මොකක් හරි ආවේ නැත්නම් අර අලකොලයට වතුර අල්ලන්නේ වගේ ගන්නෙ නැහැ කියන හැඟීමක්ද ආවේ කියලා ඒ ප්‍රශ්නෙත් ආවා. අනිත් විදියට ආවා දැන් මොකක් හරි ආරම්භණයක් එනකොට දැන් චක්කු මුලින්ම චක්කු විඥාණයෙන් කරන්නේ නිකන් ඒක ආරම්භණයේ නිකන් දැනෙන ගතිය විතරයි. එතෙන්දී අර ඔය දැන් කතා කරපු මේ තරමට දිගට ඇතුළටම යන්නේ නැහැ. ඒ යන්නේ ඊට පස්සේ හිත වලින් තමයි ඇතුළට යන්නේ. විඥාණය දැනගන්නේ අරමුණ අරගන්න දැනගන්නේ මුලින්ම දැනෙන ගතිය විතරයි තියෙන්නේ විඥාණයට. පසුව තමයි දැනගන්න ගන්න විඥානය කියන වගේ හැඟීමක් ආනේ මට. මම වැරදි ඇති මට පැහැදිලි කරලා දෙන්න ඉති. හොඳයි කාන්ති මහත්මිය අහපු ප්‍රශ්න හොඳයි. ඇත්තටම මෙහෙමයි. ඇත්තටම මේ මේකෙදි සඳහන් වෙනවා මෙහෙමද ආරම්මන ප්‍රත්‍යයෙන් ආරම්මන ප්‍රත්‍ය කියන තරත් ප්‍රත්‍ය වෙන්නේ මොනවාද කියන ටික ප්‍රත්‍ය ගණයට වැටෙනවා. ඊට පස්සේ ප්‍රත්‍ය නිසා ඇති වෙන්නේ මොනවාද ප්‍රත්‍ය උත්පන්න ධර්ම කියලා වෙනම කොටසක් තියෙනවා. ඊළඟට පත්තින් ඇති නොවන්නේ මොනවද කියනක පච්චනීක ධර්ම කියලා වෙනම කොටසක් තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ඒ ටික ගැන සඳහන් කරේ නැති හින්දා මම එතනට යනකම් ගියේ නැහැ. ඒ විදිහට මේකේ දීර්ඝ විස්තරයකුත් තියෙනවා. අපි ඒ ටිකට ගියේ නැහැ කර්ණම්. හාමුදුරුවෝ මට මතකයි හාමුදුරුවෝ කිව්වා පත්‍ය ධර්ම තමයි චිත්තචෛසික, පත්‍යනීක ධර්ම තමයි නිර්වාණයයි රූපයි ප්‍රඥප්තිය කියලා. ඒ ටික අන්තිමට කිව්වා නේද ස්වාමීන් වහන්සේ? ආ කිව්වද මට ඒ ගැන මතකයක් තිබුණේ නැහැ. ඔව්. ගයි එතකොට අපි ඉදිරියටත් කතා කරමු. ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙච්ච තැනක් කතා කරමු. අනිත් එක ඇහුවේ තවත් ප්‍රශ්නයක් ඇහුව කාන්තාවක්. ඔව් දැන් හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ පත්‍ය ධර්මයේ පත්‍ය ධර්මයන්ට පත්‍යෝත්පන්න වෙන ධර්ම කියලා කොටසක් තියෙනවානේ. දැන් ඒ කියන්නේ අපි දන්නවා පස්සිය වෙන ධර්ම හැටියට ආරම්මන පස්සිය වෙනවා සියලුම චෛත කියන්නේ සිත් ටික 89 සිත් 89ෙම පස්සිය වෙනවා. ඒ නිසා ඒ සිත් 89ෙම පස්සිය වෙලා චිත්ත චෛතසික ධර්ම ඇති වෙනවා. ඒකට චෛතසික 52ක් පස්සිය වෙනවා. ඒ වගේම මේ රූප 28 කියන එකත් පස්සිය වෙනවා. ඒ වගේම මේ නිර්වාණය ප්‍රඥප්තිය කියන එකත් සත්‍ය වෙනවා. එතකොට මේවා දැන් අපි රූපය අරුණාම ඉතුරු ටික අපි ගත්තොත් එහෙම මේ චෛතසික 52ක් සිත් 89ක් කියන ටික මේ ආරම්මන ප්‍රත්‍යයෙන් සත්‍ය උත්පන්න වෙන ධර්ම. ඒ කියන්නේ සිත් 89ෙම ඒ වගේම චෛතසික 52ම ගත්තාම මේ ආරම්මන ප්‍රත්‍ය ඒ නිසා ඇතිවෙන ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ 89ෙම ඇති වෙන්න පුළුවන් ආරම්මන ප්‍රත්‍ය නිසා. ඒ වගේම රූප කොටස් ගත්තාම ඒවා ප්‍රත්‍යයෙන් මේ ආරම්මන ප්‍රත්‍යයෙන් හටගන්නේ නැහැ කියන එක තමයි මූලික වශයෙන්ම දැනගත යුතු වෙන්නේ මේ අවස්ථාවේ. ඒ ටික තමයි විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ. තවත් කොටසක් ඇහුව අපිට පුළුවන් නම් ප්‍රශ්නේ පස්සේ අහන්න. රවින්ද මහත්මියට යමු වෙන රවින්ද මහත්මිය. එළිය අනිත් කෙනාටකින් අහන්න යාගේ ප්‍රශ්න. ආරම්භන ප්‍රත්‍ය කියන කොට අපි තේරුම් ගත්තේ අද කියලා දීපු විදිහට මේ කියම් දෙයක් ආරම්භ වීමට ඊට හේතුවන් නව අරමුණ කියලා. එතකොට ඒ විදිහට අර මේ අපි අර රූපයක් මොකක් හරි ඇහැට ගැටෙන රූපයක් නාම එකට එක්කස්සන 10ක් තියනවා කියලා අහලා තියෙනවා. එතකොට එක්කක්ෂණයක් ඉතිදෙලා ඒ චිත්තක්ෂණය ඉවර වුණාට පස්සේ තවත් චිත්තක්ෂණයක් තියෙනවා. ඒ විදිහට දැක්ම ගමන් කියනකොට සිද්ධනකොට මේ එක චිත්තක්ෂණයකට ඊට පෙර තිබු චිත්තක්ෂණයක් ආරම්භන පස්සෙන් පස්සෙ වෙනවා කියලා හිතන්න පුළුවන්ද? චිත්ත ඊට පෙරේ දැක්කන් පස්සේ එක චිත්තක්ෂණයකට ඊට පෙර තිබු චිත්තක්ෂණයක් ආරම්භන පස්සෙන් පස්සෙ වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්ද කියන එක පළවෙනි ප්‍රශ්නය. හැකියටත් ඊළඟට දැනගන්න කැමති මේ විභූත ආරම්මන සහ අවිභූත ආරම්මන චිත්ත කියලා කොටස් තියෙනවානේ. එතකොට අර තමන් යම්කිසි දෙයක් කලින් දැකපු දෙයක් පසුව මතක් වෙනවා වගේ තත්ත්වයක් තියෙනකොට අපි හරදා මාලිගාවට ගිය අවස්ථාවක් ඒ අවස්ථාවේදී දල්දා මාලිගාව ඇහැට ගැටිලා දල්දා මාලිගාව ගැන සිත්පාලේ ගැන මතක් වෙනවා නම් එතකොට තියෙන්නේ මේ කිසියම් ආකාරයක විභූත ආරම්භන සමගත් අවිභූත ආරම්භන වෙච්ච මනෝද්වාර චිත්ත වේදිත කියන දේ පැහැදිලි කර දෙනවා නම් බොහොම කෙටි. හොඳයි. ඇත්තටම දැන් අර චිත්තක්ෂණයක් අනිත් චිත්තක්ෂණයට සම්බන්ධ වෙනවද කියලා අහුවොත් අපිට කියන්න වෙන්නේ දැන් චිත්තක්ෂණය කියලා කියන්නේ ඇත්තටම කාලය මැනීමට අපි පාවිච්චි කරන ප්‍රඥාප්තියක් තමයි චිත්තක්ෂණය කියලා කියන්නේ. එතකොට මේ කාලය මැනීමක් හැටියට ඒවා අපි සම්බන්ධ වෙනවා කියලා ගන්නෙ නෑ. නමුත් දැන් අපි ගත්තොත් එහෙම දැන් රූපයක් දකින අවස්ථාවක් ගත්තොත් ගත්තොත් ප්‍රබලව ප්‍රකටව තියෙන අරමුණක් ගත්තොත් අපි ඒවට කියන මහාන්ත ආරම්මන කියලා අතිමහාන්ත ආරම්මන කියලා. ඒ වගේ දෙයක් ගත්තොත් අර චක්කු විඥාණයෙන් ගත්ත ඒ මොහොතේ දකින රූපයත් එක්කම තමයි මේක නිකන් අර ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියන්නේ අර සිත් නිකන් එකිනෙකට නිකන් ගෑවිලා යනවා වගේ ගතියක් තියනවා කියලා. රූපයත් ඡේවිගෙන යනවා චිත්තක්ෂණ 1000ක් තුරදී ඒ ගත්ත අරමුණ අපිට මේ චිත්ත වීතිය සම්පූර්ණ වෙන්නත් අපි චිත්තක්ෂණ 17ක් යනවා කියලා ගන්නවා. එතකොට ඒකත් එකම අර රූපයක් ඉවර වෙලා යනවා කියලා. නමුත් දැන් අපි එතෙන්දි සලකන්නේ නැහැ අර එකින් එකට රූපේ සම්බන්ධතාවයක් අරමුණු වෙනවා කියන සලකන්නේ නැහැ විශේෂයෙන්. අපි අර ඇසින් ගත්ත රූපේ තමයි මේ විදිහට චිත්තා සිතුවිලි ඇති වෙන්න යොමු කරන්නේ කියලා මට හිතෙනවා. මේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවොත් වඩා හොඳ වෙයි කියලා. මොකද අපි කාලයක් සිටන් මේ රූපේ ගැන කතා කරමු නැති නිසා මගේ මතකයත් ඒ තරම්ම හොඳ සත්‍යයක් නැති නිසා අපි ඒ විදිහට සැලකමු. ඊට පස්සේ ඇහුවා විභූතාරම්මන අවිභූතාරම්මන කියන එක. විභූත කියලා කියන්නේ ඇත්තටම හොඳට ප්‍රකටව පේනවා කියන එක තමයි දැනෙනවා. පේනවා නැත්නම් ප්‍රකටව හසු වෙනවා. ඒ අරමුණ යම් අරමුණක් ප්‍රකටව ප්‍රබලව හසු වෙනවා අපිට කියනවා විභූත ආරම්මන කියලා. මනෝද්වාර චිත්ත වීති වල අවිභූත කියලා කියන්නේ ඒක ඒ තරම් ප්‍රකටව අහු නොවන කොටස තමයි අවිභූත ආරම්මන කියලා කියන්නේ. මම දැනට එච්චරකින් නවත්තන්නම්. මොකද මට පොඩ්ඩක් ඒක බලන්න වෙනවා තවදුරටත් කියනවා නම්. මම ඒකට සූදානම්කින් ආපු නැති නිසා වැරද්දක් කියවේ කියන බය නිසා මම වැඩිදුර ඒක ගැන නොකිය ඉන්නම් කියලා තීරණය කළා. තෙරුවන් සරණයි. සමන්නේ බොහොම තේන මහත්මයා. එතකොට මේ දැන් කියපු දේ විදිහට දැන් තවදුරටත් ගත්තොත් හරියට එහෙමනම් අර ගල්දා මාලිකාව නැවත මතකයට ආවේ මේ විභූත ආරම්මන වීතියකින් කියලා. ඔබට මා කියෙ දෙවිදට ඒක ප්‍රබලත්වයක් තියෙන දෙයක්. ඒ නිසා පසුවත් ඒක මතකයට එන්න ඒක ආරම්භන පත්යෙන් පත් වෙනවා කියලා වගේ එකක් හිතුවත් තමයි ඉස්සෙල්ලා ප්‍රශ්නේ ඇහුවේ. ඒක කලින් ඉච්ච අර වීති වල සිදුවල පංචද්වාර ගැන ඒ වගේ පිළිවෙලක් ඔබතුමාල පැහැදිලි කළ දෙනවට පිළිවෙලක් මතක නැහැ. එතකොට ඒකේ අර සම්පදිච්චන සම්තිරණ උත්පන ආදි වශයෙන් එනකොට සම්තිරණ සිතට සම්පදිච්චන සිත ආරමකත්වයෙන් යනවා කියවම ඒක හරිද වගේ ප්‍රශ්නයක් මම ඇහුවේ. එතකොට උත්පන සම්තිරණ සිත ආරමකත්වයෙන් පත්වනවා වගේ කියන එකක් අර චිත්තක්ෂණ කියන වචනේ වැරදි ඇති. ඒ අර එකිනෙකා වූ චිත්ත හේදියට එම එකක දෙකක් ආරම්භයෙන් පත් වෙනවා නේද කියලා මම එහෙම අහන්නේ. තව හේතුවක් උනාර කලින් මාත්මේ කව ප්‍රශ්නේ අර මනෝබංගම ධම්මා කියන එකටත්. එතකොට ඒ විදිහට මට මගේ හිතේ සතහන් වුණේ ඒ ආකාරයට හිතුවොත් එන්නේ ඇත්තටම ඔබතුමා පැහැදිලි කරා වගේ වත්තපන සිටින් පසුව තමයි මේ වන සමාජිකාරය දයන සමාජිකාරය දෙකෙන් සත්‍යයට පත් වෙන්නේ. එහෙමනම් මේ හිත තමයි මේක වෙලා තියෙන්නේ. මොකද අතම රූපේ ඇතිලා නැතිලා ඉවරයි මේ මුලින්. ඊට පස්සේ ඇතුව සිතින්ද තමයි මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කියලා. ඒත් එහෙමනම් අර ආරම්භන පත්තේ වෙලා තියෙන්නේ මනසමයි. ඒ සමන්සිකාරේ සාවනි සමන්සිකාරේ කියන හිතට. කියන විදිහට වගේ ඒක සමායෙන්ද මේ අලුත් නිසා පොඩ්ඩක් වැඩදෙනවා දැන්නේ මම හිතන විදිහ. මේ වලපත් කරනවා කියදෙන එකට ගෞරවයෙන් ඉල්ලසෙත්. හොඳයි. ඇත්තටම එතනදී අපිට පොඩි දෙයක් කියන්න වෙනවා. මොකද ආරම්මන ප්‍රත්‍යයෙන් පස්සේ වෙනවා කියන තැනදී අපි ওই චිත්ත වීති වල අපි දන්නවා එක සිතක්කින් පස්සේ තව සිතක් පහළ වෙනවා ඒ වීති. එතකොට එතනදී අපි කියන්නේ නැහැ ඒ කලින් සිත පසු සිතට ආරම්මන ප්‍රත්‍යයෙන් පස්සේ වෙනවා කියලා. ඒකට තමයි මේ සූවිසි ප්‍රත්‍යය කියන අනන්තර ප්‍රත්‍ය කියලා මාතේ ගැන පැහැදිලි කරන්නේ. අනන්තර ප්‍රත්‍යීමොත් සමනන්තර ප්‍රත්‍යීමොත් කියන මේ ප්‍රත්‍ය දෙකෙන් තමයි ඒ ටික ඒ විදිහට චිත්ත වීතියේ වෙනස් එක සිතකට පස්සේ අනෙක් සිත ඇති වෙන්නත් ඒ ඇති වෙන සිත වෙනස් සිතක් නොවෙන්නත් ඒ විදිහට හේතු දක්වලා තියෙන්නේ ඒ අනන්තර ප්‍රත්‍යය සමනන්තර ප්‍රත්‍යයක් කියන එක. ඒක මම හිතන්නේ ඉදිරියට සාකච්ඡා කරයි. එතන ආරම්භන ප්‍රත්‍ය නෙවෙයි යෙදෙන්නේ. එතකොට ඒක මම හිතනවා ප්‍රමාණවත් කියලා. ඊළඟට අර මනසෙන් ගන්නකොට අර යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කිව්වත් මේ ආරම්භණය අනුව තමයි ඒව යෙදෙන්නේ. ඒක හින්දා ඒ සිත් ඇති වෙනකොට අර මුලින් ගත්ත අරමුණ තමයි ආරම්භන ප්‍රත්‍යයෙන් පස්ති වෙන්නේ. හුඟක් දැන් බලනකොට ඒ ආකාරයෙන් තමයි සැලකන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඉදිරියට විස්තර කරයි අපි මං හිතන්නේ මේ සමාහට ලබන සතියේ කතා කරන්න තියෙන නැත්නම් හෙට කතා කරන්න තියෙන කොටස ගැන කතා කරනවත් දන්නේ නැහැ. ඒ ආකාරයෙන් තමයි සලක ගන්න වෙන්නේ කියන එක තමයි මතක් කරන්න වෙන්නේ. ඊළඟ සම්ම හොඳට ගන්න සම්ම එහෙමනම් මේ ආරම්භන පස්සේ වෙන්නේ එහෙන් දැකපු රූපයමයි කියලා විදිහට දැනන්නේ එන්නේ. එහෙම තමයි වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. ඇහැ චක්කු විඥාණයෙන් පටන් කියන්නේ ඒ චිත්ත වීතිය චක්කු විඥාන චිත්ත වීතියක් නම් එහෙන් ගත්ත ආරම්භන සෝතනං කණෙන් ගත්ත ආරම්භන මේ විදිහට තමයි ඉන්ද්‍රියන් හරහා යනකොට පංචද්වාරකව ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. තේරුණාද? එතකොට අර මම හිතපු ගමන් ඉස්සපාතම කුඩා කාලේම අවුරුදු 25කට පෙරකට කලින් කිසියම් දෙයක් මනසට ආව නම් එතෙන් ආරම්භන පස්සේ උනේ ඒ මනසට ආපු ධම්මාරම්මණයද ආරම්භන පස්සේ පත් වුණා කියන වචනේ අපි යොදාගන්නේ. එහෙම නැත්නම් අර අවුරුදු 25කට පෙර දුකව අතේ ආපෝ තේජෝලින් හැදිච්ච රූපේ. නෑ, එතන ඒ පටවියාපෝ තේජෝලින් හැදිච්ච රූපේ නෙවෙයි. එතන ඒ ආපු ධම්මාරම්මනේ. ධම්මාරම්මනේ එන්නේ සංඥාවක් හැටියට තමයි හුඟක් වෙලාවට එන්නේ. ඒ සංඥාවක් හැටියට එන්නේ ධම්මාරම්මනේ. එතකොට ඒ ධම්මාරම්මනේ තමයි අපිට ඒක සත්‍ය වෙලා එන්නේ. ඒකෙන් ප්‍රත්‍ය වෙනවා කියන්නේ ධම්මාරම්මනේ කියලා කියන්නේ අන්තිමට දැන් බලන්නක දැන් පරමාර්ථ ධර්ම වලට යනකොට මොනවද ධම්මාරම්මන කියන්නේ කියලා. එතකොට වෙන්නේ මේ චිත්ත චෛතසික රූප කියන කොටස් තමයි ධම්මාරම්මන වෙන්නේ. ඒ වුණාට දැන් එතනදී රූප කිව්වට අපිට මේ පටවියාපෝ තේජෝ වලින් හදිච්ච රූපයක් හම්බ වෙන්නේ නැහැ. ඒ රූපයට ඒ රූපය නිසා අපිට ඇති වෙන යම්කිසි සංඥාවක්. ඒ සංඥාව තමයි සංඥාව කියලා කියන්නේ ඇත්තටම එතනදී ආපව පාරක් චෛතසිකනේ. චෛතසිකයක් තමයි ඇති වෙන්නේ. චෛතසික තමයි අපිට ආරමුණු බවට පත් වෙන්නේ. එහෙමත් නැත්නම් ඒ ධම්මාරම්මන කියලා කියන්නේ ඇත්තම චිත්ත චෛතසික. අපිට පොඩි කාලේ සන්තෝෂ වෙච්ච අවස්ථාවක්, අපිට මොකද ලෝභ සිතකින් සන්තෝෂ වෙච්ච අවස්ථාවක් මතුවුණා නම් ඒ කියන්නේ ලෝභය කියන චෛතසිකයත් ඒ ඒතන්දි තිබිච්ච අනිත් සංඥා කොටස තමයි අපිට අරමුණු වෙන්නේ. ඒකෙන් යම්කිසි ප්‍රකට දෙයක් අරමුණු වෙනවා. ඒ ආසයන් තමයි කියන්නේ මම හිතනවා ඒ හොඳයි ඒ ප්‍රශ්න ටික අපි තවදුරටත් ස්වාමින් වහන්සේටත් ඉදිරිපත් කරලා දැන් හෙට දවසේ මොකක් කරලා සම්බන්ධ වෙයි ස්වාමින් වහන්සේටත් ඉදිරිපත් කරලා අපි ඒ ගැන තවදුරටත් විස්තර හොයාගමු. තෙරුවන් සරණයි. චෛත්‍යික හැටියෙන් තමයි කරුණා කරුණාව මුදිතාව කියන ඒවා ශෝබන චෛත්‍යික කියලා අපි කියන හොඳ පැත්තට කියන චෛත්‍යික ඒ වගේ ඔව් මගේ ප්‍රශ්න වෙන්නේ එතකොට අපි දැන් මේ අවිදගෙන යනකොට පාරේ වැටලා ඉන්න අසන වෙච්ච සතෙක් දැක්කනම් මේ පොගලෙක් හරි දුක පොසෙක් හරි වැටලා ඉන්න අපි ඒ පොසා එන ඉතමත් කරුණාවක් ඇතිලා පොසා සසත් සත් කරන්න අරගෙන යදිනවා නම් එතෙන්දී ආරම්භනපත් එක්කත් කිමුනේ ඒ ඇහැට ගැටිච්ච රූපය ද වෙන හිත ඇතු කරුණාවද මෙහෙමයි මුලදීම දකිනකොටම පොසා ඒ සතාව හරි මිනිස්සෙක් හරි දැක්කනම් එතකොට එතනදී අර කරුණාව පැත්තට බරවෙන්න චෛතසික ඇති කරන්න හේතුනේ මූලිකවම රූපය ඒ කියන්නේ ඒ වර්ණ රූපයෙන් තමයි නමුත් ඊට පස්සේ යාව ගෙදර ගේන්න ඊට පස්සේ ආර සාතු කරන්නේ ඔක්කොම කරන්නේ එතනදි ප්‍රඥාප්තිය සත්‍ය ප්‍රඥාප්තිය කරන් තමයි ඒ කරුණාව මේ හිතේ ඇති වෙන්නේ අනේ මේ සතාට පිට වෙන්න මේ සතා දුක් විඳිනවා එතකොට මේ සත්‍ය ප්‍රඥාප්තියෙන් තමයි අපි ඊට පස්සේ ඒක මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ එතකොට ප්‍රඥාප්ති කියන කොටස තමයි අපිට ආරම්භණේ හැටියට ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා ඒ සත්‍ය ප්‍රඥාත්තේ නිසා අපේ හිතේ කරුණාව මෛත්‍රිය වගේ දේවල් ඇති වෙනවා. ඒ ආකාරයෙන් තමයි තේරුම් ගන්න. තේරුවා තමයි. තේරුම් ගන්න. එහෙනම් ඔබතුමා දැන් පැහැදිලි කළා අපිට මේ රූපයක් ආරම්භන පස්යෙන් පස්සෙ වෙන හැටි, ප්‍රඥාත්තියක් ආරම්භන පස්යෙන් පස්සෙ වෙන හැටි, චිත්ත ගැනත් කියුණා. මම සයිට් එකත් එක්ක නහගන්නයි පස්සෙ මොකද නමුත් ඒක ප්‍රඥාත්තියක් බවට තේරුම් ගත්තද? එහෙනම් අපිට කරුණාවෙන් උදාහරණයක් අත පැහැදිලි කරනවාද? චෛතසික ධර්ම කොහොමද ආරම්භන පස්යෙන් පස්සක් වෙන උදාහරණයක්. කරුණාමෛත්‍රිය වගේ චෛතසිකයක් ගත්තොත් හොඳයි. හොඳයි. කරුණාමෛත්‍රිය වගේ චෛතසිකයක් ගත්තොත් දැන් ඔබතුමා ඔබ විසින් කියනවා දැන් මේ පූසෙක් හරි සත්වෙක් හරි අපි හිතමුකෝ ඒ විදිහට දැකලා උදව් කරන්න ගෙනල්ලා ඔන්න ගෙදර තිබ්බා. ගෙදර කියලා දැන් තමන්ගේ වෙන කොහේ හරි යනවා බඩු මුට්ටු ගේන්න හරි වෙන වැඩකට දරුවෝ බලන්න හරි මොනවට හරි යනවා යන අතරමඟදී අර ගෙදර ඉන්න සතාව මතක් වෙනවා සතාව මතක් කියලා හිතෙනවා අනේ මං කොච්චර හොඳ දෙයක්ද කරේ ඒ සතාව ගෙදර ගෙනාවේ නැත්තම් මිනහකටත් මැරිලානේ පාරේ කියලා වගේ හිතනකොට ඒ මොකක්ද හිතෙන්නේ ඒ අර කලින් ඇති කරගත්තු සිත්වල කරුණාව චෛත්‍යකේ යන තමයි මේ ආපු නැවත වරක් හිතන්නේ එතකොට ඒ කරුණා චෛත්‍යකේ යන තමයි නැවත වරක් හිතන්නේ ඒ වගේම මේ වෙන ඕනම දෙයක් ගැන හිතනකොට අපි හිතුවොත් එහෙම දැන් අපිට ප්‍රශංසාවක් ලැබුණා කාගෙන් හරි කියනවා බොහොම හොඳයි කියලා. ඉතින් අපි ඒකට හරියට කැමති වුණා. ඒ කැමති වෙලා ගිහිල්ලා දැන් දවස් ගානකට පස්සේ මතක් කරන අහවලාමට අර විදිහට හොඳට ප්‍රශංසා කරන්න කොච්චර හොඳයිද කියලා හිතන්නේ සමහර විට අපි එහුවක් වෙලාවට ලෝභය. අපි කැමතියි ඒකට. අපි ඒ ප්‍රශංසාවට කැමතියි. ඒ කැමැත්තේ ඉන්නේ අපිට ඒ ප්‍රසංසාවට ලෝභ කරන හින්දා. එතකොට ලෝභය කියන එක තමයි එතන චෛතසිකය හැටියට අපිට හම්බ වෙන්නේ. එහෙම නැත්නම් කවුරු හරි ප්‍රසංසා කරාම මම ඒක පොඩ්ඩක් මානෙන් ගත්තා. මම ටිකක් Taman උස් කරගත්තොත් එහෙනම් මගේ ගැන මේ හැමෝම කතා කරනවා කියලා. ඒක ගැනව තිතනකොට මගේ මානෙ කියන චෛතසිකය ගැන තමයි මම මේ මගේ අරමුණ වෙලා තියෙන්නේ. මේ මානෙ ගැන තමයි හිතන්නේ මේ චෛතසිකය ගැන තමයි අරමුණ වෙන්නේ. අන්න ඒ විදිහට එක එක අවස්ථාව අනුව එක එක දේවල් මතුවලා දැනෙන්න ඉඩ තියෙනවා ප්‍රකටව. ඉතින් අපි දන්නේ අපි මේ චෛතසික සිත් ගැන බලනවා කියලා අපි හිතන්නේ හැම වෙලාවෙම මේ කෙනෙක් ගැන දෙයක් ගැන සිද්ධියක් ගැන හිතනවා කියලා තමයි අපි හිතන්නේ. නමුත් මේ හැම තැනකම තියෙන්නේ චිත්ත චෛතසික රූපවල ක්‍රියාදාමයක්. රූප කියන කොටස අපි අයින් කරලා දාමු කොහොම අතීතේ වෙනකොට නමුත් චිත්තචෛතසික ක්‍රියාදාමය ගැන තමයි අපි එතනදී හිතලා තියෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නයි. හොඳයි මම හිතනවා තවත් ඇති ප්‍රශ්න හෝ අදහස් නැත්නම් අපිට අද කෙටි සාකච්ඡාව මේ ආකාරයෙන් නිමවට පත් කරන්න පුළුවන් කියලා. තව කාට හරි මොකක් අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? සරණ සරණයි ජයන්ත මහත්මයා, බොහොම පිං මේ ඔබතුමාගේ පැහැදිලි කිරීමට. මට පසුගිය මේ ධර්මදේශනා දෙකතම ඉන්න බැරි වුණා. ඔබතුමා එවලා තිබුණා ගිය සතියේක, ඒක මම ඇහුවා. ඒ ගැන අනේක වාරයක් කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ජයන්ත මහත්මයා, අර මේ කාන්ති මහත්මිය හපු ප්‍රශ්න ගැන මටත් තිබුණා ප්‍රශ්නයක්. දැන් අර එතුමිය කිව්වනේ අර නෙළුම්පතක ජල බිඳුව උරන්නේ නැහැ, සෙද්දක් උඩට වැටුනොත් උරා ගන්නවා කියලා. දැන් අපි හිතමු, දැන් ඒක මේ මට තියෙන ප්‍රත්‍ය ශක්තිය කියන එක, දැන් අරමුණක ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. දැන් අපි හිතමු දරුවෙක් ගැන හරි. එතකොට එහෙම ගන්නකොට ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. දැන් අපි මෙහෙම උදාහරණයක් හිතමු. දැන් ඔබතුමයි මමයි යම්කිසි තැනක වාඩි වෙලා ඉන්නවා. ඉන්නකොට ඔබතුමාගේ දරුවෙක් ඉදිරියට එනවා. එතකොට මම කවදාවත් දැකලා නැහැ. එතකොට මම හිතනවා අනේ දරුවෙක් කාගේ හරි දරුවෙක්, මේ පිරිමි දරුවෙක්, ඒ වගේ හිතනවා. දැන් ඔබතුමා එහෙම නෙමෙයි හිතන්නේ. මගේ පුතා, අනේ මේ මං මගේ පුතා හොඳ දරුවා මේ කියලා හොඳ ඊට වඩා වැඩි ග්‍රහණයක් කරනවා. එතකොට අරමුණක ප්‍රත්‍යශක්තිය කියන එකට අර අධ්‍යාත්මික ආයතන වලිනුත් තියනවා නේද බලපෑමක් වගේ අදහසක් ආවා. ඒක කොහොමද මේ අපි හිතා ගන්න ඕනේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඇත්තටම මේක හරි. ඒ කිව්ව එක හරි. මොකද හැම වෙලාවෙම එකම අරමුණක එකම ප්‍රත්‍යශක්තිය තියෙනවා කියලා කියන්න බෑ. මේ ප්‍රත්‍යශක්තියේ ප්‍රබලතාවය තීරණය කරගන්නේ මේ අරමුණ කොයි වගේ සිතකට යොමු වෙනවද කියන එක මත තමයි ඒක මේ රඳාපවතින්නේ. අර කිව්වා වගේ දැන් තමන්ගේ දරුවෙක් නම් දැන් උදාහරණයක් ඇටියෙ දැන් මේ ගෲප් ෆොටෝ එකක තමන්ගේ දරුවා ඉන්නවා නම් තමන් කෙලින්ම බලන්නේ තමන්ගේ දරුවා දිහා. තමන්ගේ දරුවා ඉන්න තැන තමයි එයා දිහා තමයි බලන්නේ. අනිත්‍යව එතකොට ඒ තරම්ම අරමුණු තමන්ගේ හිතට ප්‍රතිශක්තියක් වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ දරුවා ඒ තමන්ගේ හිතට බොහොම චිත්ත චෛතසික ඇති කරන්න උපකාර කරන ප්‍රති වෙනවා. එතකොට මේ ප්‍රති ශක්තිය කියන එක ඒ අපි කිව්වොත් එහෙම කොහොමද ඉන්ඩිවිජුවල් එහෙමත් නැත්නම් අර වෙන වෙනම සිත්වලට තමයි යොමු වෙන්නේ. ඒක තියෙනවා. දැන් පොදු දේවලුත් තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙට සමහර දේවල් තියෙනවා. අපි හිතමුකෝ දැන් දිය ඇල්ලක් වගේ දයක්. එහෙමත් නැත්නම් සිඩ්නි හාබ බ්‍රිජ් එක. නැත්නම් ඔය ලක්ෂපාන දිය ඇල්ල, දුම්හිඳ දිය ඇල්ල වගේ දේවල් හැමෝගෙම්ම හැමෝටම ලොකු ආරම්භන කියන්නේ ලොකු කියන්නේ එකම විදිහට ලෝභ සිත් ඇතිකරන්ද පෙළඹෙනවා. හැබැයි ඒ වගේම නෙවෙයි. දැන් සිත් දියුණු කරපු කට්ටියට එතන පේන්න පුළුවන් මේ ධාතු මාත්‍රයක් පමණක් පේන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයේ දෙයක් තියෙනවා. නමුත් බොහෝ විට පොදු දේවල් සමහර ඇතැම් පොදු දේවල් තියෙනවා තරමක සමාන වූ චිත්ත චෛතසික ඇතිකරන්ද එකම මානසිකත්ව රාමුවක ඉන්න පිරිසකට, ඒ කියන්නේ දැන් පෘථග්ජන වගේ පිරිසකට එකම විදිහේ අරමුණු සිත් ඇතිකරන හේතු වෙන දේවල් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අසූචි ගොඩක් බලුකුණක් වගේ දෙයක් දැක්කොත් හැමෝගෙම සිතේ ඇති වෙනවා යම් කිසි, හැමෝගෙම කියන්නේ පොදුවේ ගත්තාම අප්‍රසන්නතාවයක්. එතකොට අර දෝමනස්ස සහගත ගතියක් ඇතිකරන හේතු වෙනවා. නමුත් ඇත්තම රහතන් වහන්සේ ගේ සිතට ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ ඒ විදිහට දෝමනස්ස සිත් ඒකේ පහළ වෙන්නේ නැති හින්දා. ඒක නිසා ඒකේ වෙනසක් තියෙනවා. නමුත් පොදුවේ කතා කරනකොට තමයි අපි අර විදිහට කතා කරන්නේ. ඒක නිවැරදි. මම හිතනවා කාන්ති මහත්මියගේ ප්‍රශ්නෙටත් ඒකෙන් යම් කිසි පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා ඒක තවදුරටත් සාකච්ඡා කරන්න ඕන කියන්න පුළුවන්. නෑ හොඳයි. මේ නෑ මට කියලා ඉස්සෙල්ලා කිව්ව එකෙන් තේරුණා. මොකද සාමින්නාන්සේට උදාහරණයක් ගත්තා මටත් හිතුනේ දැන් එක අපි එක එක්කෙනා යම් එකම දේ දැක්කත් අපි එක එක්කෙනා හිතවල උපදින්නේ ශක්තිය. සමහර වෙලාවට ඒ ආරම්භනපත්තේ මට ඉතාලම සියුම් දෙයක් වෙන්න, සියුම් දෙයක් වෙන්න පුළුවන්. මට ඒකේ ඇත්තට ශක්තියක් නැති වුණත් ඒ ආරමුණම දිහලා බලලා දැන් සිවති මහත්මියට වෙන්න පුළුවන් කියන එක තමයි දැන් ගත්ත උදාහරණවත් තේරුනේ. සාමින් වහන්සේත් උදාහරණයක් ගත්තනේ. අර අපි පාක් එකකට යනවා, පාක් එකකට ගියහම දැන් අපි කාගෙත් අර ගොඩක් ගස් තියෙනවා නමුත් ලස්සන රෝස ගහක් තිබුණා නම් අපිට ඒකට හිත යනවා කියලා. එතකොට මම ඒ එතෙන්දි කිව්වෙත් දැන් අර එතකොට ඒ රෝස ගහ කියන එක අර රෙද්ද වගේ ටක් ගාලා උරා ගන්න ගතියක් තියෙනවා කියන එක අර අනිත් ගස් නිකන් අර නෙළුම් කොළ වගේ එච්චර තවතින්නේ නැහැ කියන එක. එහෙමයි මම තේරුම් ගත්තේ. මල්ලි හරිද ඒක? ඒක හරි. ඒ අර පොදුවේ කියන අවස්ථාවට තමයි ඒක ගැලපෙන්නේ. නමුත් එකිනෙකාගේ සිත්තනුව සමහරු කැමති නැහැ රෝස මල් වලට, සමහරු කැමති ඩේලියා මල් වලට. එතකොට එකම විදිහට නෙවෙයි ඒවා ප්‍රශ්න වෙන්නේ. චිත්ත චෛත්‍යික හදන්නේ. දැන් උදාහරණයක් හිතගත්තොත් දැන් අපි ක්‍රීඩා තරගයක් නරඹනවා නම් අපි එක පැත්තකට මේ සහයෝගය දක්වන්න පුළුවන්. දැන් අපේ කණ්ඩායම අපි සහයෝගය දෙන කණ්ඩායම දිනනවා නම් අපේ ඇති වෙනවා චිත්ත චෛත්‍යික ඒකානෝ. ලෝභ සිත් පහළ වෙනවා. ඒක බොහොම ප්‍රීතියෙන් සෝමනස්ස සාගර සිත් පහළ වෙනවා. නමුත් ඒ දේම බලන්න ප්‍රතිවාදී පිළට උදව් කරන කෙනෙකුට හිටියොත් ඊට වඩා එයාට දෝමනස්ස සාගත සිත් පහළ වෙනවා. ඒක නිසා එකම විදිහට නෙමෙයි මේ එකම අරමුණ නිසා සිත් පහළ වෙන්නේ. ඒක තම තමන්ගේ ඒ මත්තන් අනුව තම තමන් සිතන විදිහ අනුව තමයි ඒව පහළ වෙන්නේ. නමුත් ඒව සිත් පහළ කරන්න හේතු වෙනවා. ඒක අර ඒ කියන්නේ අර ජවන් සිත් එක එක ආකාරයෙන් පහළ වෙනවා. නමුත් ඒ පහළ වෙන්න උදව් වෙනවා ඒ තේන දේ. දැන් රෝස මලට අකමැති වෙනවා කියන තැනත් පහළ වෙන්නේ චිත්ත චෛත්‍ය. ඒකෝට ඒකේ තියෙනවා මේ චිත්ත චෛත්‍ය ඇති කරන්න හැකියාවක් කියන්නේ ඒක උදව් වීමක් තියෙනවා. ඔව්. ඒකෝට මේ ආරම්භන සත්‍යය තව ඉදිරියේ කොටස් තියෙනවා මම හිතන සාකච්ඡා කරන්න. එතකොට ඕක ධර්මයක් පැහැදිලි වෙයි ඔය ආරම්භන අධිපති ප්‍රත්‍ය කියලා කොටස්. ඉතින් ඒ කොටස අධිපති ප්‍රත්‍ය යටතේ කතා කරනකොට අවදුරටත් පැහැදිලි වෙයි මොනවාද මේ අධිපතිත්වයෙන් කෙනෙක්ගේ හිතට රින්ගන්න පුළුවන්ද කියන එක තවදුරටත් ඉදිරියට පැහැදිලි වෙයි. ඒක නිසා මම හිතනවා අපි ස්වාමින්වහන්සේ එදා කතා කරපු ටික අද දවසේ ආවරණය කිරීමට හැකියාව අපිට තිබුණා. ඒක සම්පූර්ණ යාත්‍රාවේ චූටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම මේක ලියාගත්ත අවසානික මටම තේරෙන්නේ නැහැ. ඒ ස්වාමින්වහන්සේ කිව්ව අවසාන අන්තිම හරියදින රූපය නිර්වාණයි ප්‍රත්‍යක්ෂි ඒව ආරම්මන ප්‍රත්‍ය පමණයි. ඊට පස්සේ කියදෙන ඒවා ප්‍රත්‍යවට ප්‍රත්‍යක්ෂයක් තිබෙනවා. ඒක තේරෙනවා. ඊට පස්සේ කිව්ව ඒවා ප්‍රත්‍ය උත්පන්න වන්නේ නැත කියලා. ඒ මොකද එහෙම කියන්නේ? මම එහෙම ලියාගෙන දෙනවා මට තේරෙන්නේ නැහැ. රූප නිර්වාණ ප්‍රත්‍යක්ෂි ප්‍රත්‍ය උත්පන්න වන්නේ නැහැ කියලා තියෙනවා මට. ජලිය කරන දැන නැහැ. හැබැයි ඒව ආරම්මන ප්‍රත්‍ය වශයෙන් තියෙනවා. ඒවට ප්‍රත්‍යක්ෂියුත් තියෙනවා. මට ප්‍රශ්න තියෙන්නේ ඇයි රූපයි නිර්වාණයි ප්‍රඥප්ති ප්‍රත්‍යুৎপন্ন වන්නේ නැත කියලා මම කියනවා කියලා තේරුම් කරගන්න ඉස්සරහ. නැයි අපි ආර්ති මහත්මයා මතකද ඒක කොට? මතකයි. ඒ හම් සාමිනාසි ඒ ලියාගන්න කැටි හරි අපිට කමල් මහත්මයා නේද කතා කරේ? කතා කරා. හරි මහත්මයා කතා කරේ ලියාගන්න කැටි හරි සාමිනාංශයේ අන්තිමට කිව්වා. ඒ කියන්නේ දැන් අපි ප්‍රත්‍ය ධර්ම කියලා අර පහම ගත්තට ඒ කියන්නේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රත්‍යක්ෂ කියන පහම අපි ප්‍රත්‍ය ධර්ම වලට ඇතුළත් වුණා කරාට ප්‍රත්‍ය උපන්න ධර්ම වලදී හඳුරුව කිව්වා චිත්ත 89යි චෛතසික 52යි විතරයි ධර්ම නිර්වාණ රූප ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍ය උපන්න නෙවෙයි ඒවා ප්‍රත්‍ය නීක ධර්ම කියන එක සංවිඥාන්සේ කිව්වා. එළියා ගන්න පුළුවන් හරි සංවිඥාන්සේ එහෙම තමයි කිව්වේ. නගල විස්තර කරනවා කියනකින් කිව්වේ මේ මට මම ඉතින් එච්චරම මේ දක්ෂ නෑ පාලිත් මහත්තයා එහෙම විස්තර කරන තරම් මම එච්චර දක්ෂ කෙනෙක් නෙමෙයි එහෙම කතා කරන්න. මේ කිව්වේ ඒ කියන්නේ සාමිනහසේ ඒ කියන වෙලාවේ කිව්වා අරමුණු වලට හිත උපදවන්න බැරි බව දැනගන්න ඕන කිව්වා. නමුත් ආරම්මණයක් නිසා ආරම්මන ප්‍රත්‍ය ශක්තිය තිබෙනවා කිව්වා මේ ධර්මතා පහේම. ඔය දැන් කතා කරපු ධර්ම සිත් 89 චෛතසික 52 නිර්වාණය රූපය ප්‍රත්‍යක්ෂත්වය. ඒ වුණාට ඒ අරමුණ නොවන කිසිම ධර්ම ස්වභාවය මේ ආරම්මන නොවන කිසිම ඒ කියන්නේ ප්‍රත්‍ය නොවන කිසිම ධර්ම ස්වභාවයක් මේ ලෝකේ නැති නිසා මේ පහම ප්‍රත්‍ය ධර්ම ගණයේට වැටෙනවා කිව්වා. නමුත් ආරම්මන දැන් ආරම්මණයක් අපිට එනකොට මේ තියෙන ප්‍රත්‍ය මේ ඕනම දෙයකින් එනකොට අපිට අවශ්‍ය වෙන්නේ සිත නැමිලා යන්නේ ගිහිල්ලා මේක අල්ලගන්නේ 389යි චෛත්‍යක 52යි විතරයි උපකාර වෙන්නේ. ඒක නිසා අර ඉතුරු තුන වෙන් ප්‍රත්‍ය උපන්න ධර්ම වෙන්නේ නැහැයි කිව්වා. මේ ඒක නිසා කිව්වා ආරම්මන ප්‍රත්‍යයන්ට උපන්නා වූ සියලු ධර්ම ප්‍රත්‍ය සියලු ධර්ම ප්‍රත්‍ය උපන්න වෙන්නේ 389 චෛත්‍යක ධර්ම 52යි විතරයි ප්‍රත්‍ය උපන්න ධර්ම වෙන්නේ. ඒ නිසා අර ඉතුරු තුන ප්‍රත්‍ය නීක ධර්ම වෙනවා කියන විදිහට තමයි කාර්යිත මහත්තයා මම තේරුම් ගත්තේ. මම හරියට දන්නේ නැහැ. අපි ඉතින් සමින්නාංශිකෙන් අහලා බලමු. ඒකට පොඩි විස්තරයක් එකේ කියන්න පුළුවන්. දැන් ඇත්තට වශයෙන් නිර්වාණය කියන එක ගත්තොත් අපි කියන එක අසංකත දෙයක් කියලා. අසංකත දෙයක් කියලා කියන්නේ හේතු වලින් හටගන්නා දෙයක් නෙවෙයි හින්දා තමයි අසංකත දෙයක් කියලා කියන්නේ. එතකොට කිසිම දෙයක් පත්ති වෙලා නෙවෙයි නිර්වාණය කියන එක හටගන්න. ඇති හටගන්නවා කියන එක වැරදි වචනේ. නිර්වාණය කියන තැනදී කිසිම හේතුවක් අපිට සඳහන් කරන්න බෑ. එහෙම නැත්නම් කිසිම සත්‍යක් සඳහන් කරන්න බෑ නිර්වාණය කියන එකට. එතකොට ඒක අපිට අයින් කරන්න වෙනවා. ඒක සත්‍ය නිසා ඇතිවන දෙයක් නෙවෙයි කියන එක. ඊළඟට තමයි ප්‍රඥප්ති කියන එක හතත්. ප්‍රඥප්ති දැන් අපි අහලා තියෙන නේද මේ සබ්බේ ධම්මා අනාස්ථා කියන තැන. එතකොට සියලු ධර්මයන් කියන තැන ප්‍රඥප්ති කියන එක එකතු වෙලා තියෙන බව තියෙනවා. නිර්වාණ ප්‍රඥප්ති කියනකොට ඒ ප්‍රඥප්තිය කියන එකත් යමකින් හැදිච්ච දෙයක් නෙවෙයි. දැන් අපි හිතුවොත් දැන් පාලිත කියන නම යම්කින් හැදිච්ච දෙයක් නෙවෙයිනේ. අපි කියයි අකුරු වලින් හැදෙනවා කියලා නෑ. ඒ අකුරු වලින් අකුරු තිබ්බ නැති කාලෙත් තිබුණා නෙවෙයි නම්. එතකොට ඒ කාලේ හැදුනේ කොහොමද? ඒක නිසා මේ ප්‍රඥප්ති හැදෙන්න කිසිම දෙයක් සත්‍ය වෙන්නේ නෑ. ඒක නිසා ඒක ප්‍රඥප්ති කියන එකටත් කිසිම දෙයක් ආරම්භ හැදෙන දෙයක් නෙවෙයි ප්‍රඥප්ති කියන එක. ඊළඟට තමයි රූප ගත්තහම අපි දන්නවා දැන් රූප හැදෙන ක්‍රම හතරක් තියෙනවානේ. රූප හැදෙන ක්‍රම හතර තමයි කර්ම චිත්ත ඍතු ආහාර කියන්නේ. එතකොට මේ කර්ම චිත්ත ඍතු ආහාර ගැන නෙමෙයි මෙතනදී ආරම්මන ගැන කතා කරන්නේ. දැන් මේ ආරම්මන කියමු දැන් අපි කිව්වා චිත් කියලා. දැන් අපි හිතමු අපි කිව්වා චිත් වලින් සිත් අරමුණු වෙනවා කියලා. චිත්ත අරමුණු වෙලා ඇති වෙන්නේ චිත්ත චෛතසික. හැබැයි ඒ සිත් අරමුණු කිරීම නිසා රූප ඇති වෙන්නේ නැහැ. ඒ අනුව ඇති වෙන සිත් වලින් චිත්තජ රූප ඇති වෙන එක දෙවනෝ සිද්ධ වෙන වැඩ. එතකොට ඒ අරමුණු නිසා රූප කියන කොටස් ඇති වෙන්නේ නැහැ. රූප ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එතන ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනකොට ඇති වෙන්නේ චිත්ත චෛතසික ධර්ම පමණක්මයි. ඒ ආකාරයෙන් තමයි ওই ටික තේරුම් ගන්න වෙන්නේ කියලා තමයි හිතන්නේ පරිත මහත්මයා. තුන්වෙනි මන්නේ මඩක් පස්සට කියලා අහන්නද? අහන්න හොඳයි. ඔය දැක්කේ දීප කරලා මිසයි ප්‍රශ්නය ආයි. දැන් ගෞරවයෙන් සම්මාන කියලා අපිට කියලා දීලා තියෙනවා. ශ්‍රී රාජ්‍ය පිළිබඳව ඒ පොතපතක ලියවිච්ච දෙයක් සම්බන්ධ කරගෙන මම අහන්නේ. ශ්‍රී රාජ්‍ය කිව්වම පත්‍යයි පත්‍යොත් පන්නේයි පත්‍යනිකයි කියන ධර්ම තුනේ වාසිය කියලා තියෙනවා. එතකොට මේ පත්‍යොත් පන්නේ කියන්නේ මොකක් හරි පත්‍යක් නිසා ඇතිවෙච්ච ධර්මයකට කියලා දීලා තියෙනවා. පත්‍යනික කියලා කියන්නේ පත්‍යක පත්‍යත් පන් භාවයට පැමිණෙච්ච නැති ධර්ම කියලා. එතකොට එහෙම හිතුවම මේ දැන් ඔබතුමා හොඳට පැහැදිලි කරලා දුන්න රූපයක් පත්‍යොත් පන්න භාවයට වෙන ධර්මයක් වෙන්නේ නැහැ කියලා. ඒකද රූපයක් එවනම් තේරුම් ගන්න වෙන්නේ රූපයක් ඔය ආරම්මන පත්‍ය හැටියට වෙන්න පුළුවන් දෙයකින් ඇති වෙන දෙයක් නෙමෙයි කියලා. රූපයක් නිසා හෝ රූපයක් පිටක් හෝ අයිතිසිකයක් නිසා හෝ ඇති වෙන දෙයක් නෙමෙයි කියලා වගේ තේරුම් ගත්තොත් එහෙම අපිට මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙතන කියන ඇහෙනවා මේ රූපයක් කියන දේ නැති දෙයක් මේ හිතෙන් හදාගෙන ඇත්ත දෙයක් කියලා වගේ. මේ කීප දෙයක් එක්ක කිසියම් නගලපීමක් තියෙනවද මේ කියන ධර්මතාවයේ? මෙහෙමයි රූපය කියන එක ඇති දෙයක් නෙවෙයි හිතින් හදාගත්ත දෙයක් කියන එකට එකඟ වෙන්න බෑ. මොකද රූපය කියන එක පරමාර්ථ ධර්මයක්. එතකොට නැති දෙයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. රූපය කියන එක පරමාර්ථ ධර්මයක්. පරමාර්ථ වශයෙන් ගත යුතු ධර්මයක් තමයි රූපය කියන්නේ. ඒ කියන්නේ රූප 28ක් ගැන හඳුන්වලා ඒ තියෙන්නේ ඒකෙන්ද රූපය නැති දෙයක් කියන එක මම හිතනවා ඒක ධර්මානුකූලව නිවැරදි නෑ. ස්වාමින් වහන්සේත් එහෙම කියලා නැහැ කියලායි මම හිතන්නේ. ඒ විදිහට ගත්තහම මොකද රූපය ඇති වෙන විදිහ ගැනත් අපි කතා කරනෝනේ. කර්ම චිත්ත ඍතු ආහාර කියලා. ඒතකොට නැති දෙයක් ගැන අපි ඇති වෙනවා කියලා කතා කරන එකත් කරද්දක් වෙනවනේ. ඒක නිසා නැති දෙයක් නෙවෙයි මේ රූපය හේතු කරගෙන පත්‍ය වෙලා චිත්ත චෛතසික ධර්ම හට ගන්නවා. ඒකට රූපය කියලා දෙයක් නැහැ කියන්න බෑ. ඒ රූපය පත්‍ය වෙලා තමයි මේ චිත්ත චෛතසික ධර්ම හට ගන්න. ඒ ආකාරයෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න. සමහරවිට මම මේ අභිධර්ම පන්තිය උගන්වන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගැන නෙමෙයි සඳහන් කරේ දේශනාවන් අහන්න කියලම. නමුත් අර අපි වෙනත් තැන්වලදී අහන ස්වාමීන් වහන්සේලා කියනවා අපිට ඇහෙනවා මේ හිතෙන්ම හදාගෙන එළියට එන දෙයක් රූපයක් නැහැ. ඉතින් මාත් නෑ වීඩියෝ එක ඕනේ නේද? ප්‍රීති මාත්. රූපය කියන දෙම හිතෙන්ම හදාගන්න දෙයක් කියලා බොහෝ විට කියනවා ඇහෙනවා. මේ අභ්‍යන්තරයෙන් එළියට දාලා තමයි මේ රූපයක් හදාගන්නේ කියලා. විශේෂයෙන්ම මේ දැන් මේ බඩවිල කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් ලක්ෂණ ස්වාමීන් වහන්සේලාම කියනවා. ඒකයි මගේ ප්‍රශ්න ඇවිත්. එමනම් ඔබතුමා කියන්නේ එහම එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා ඒ පැහැදිලි කියන පුළක් කියන එක නේද? ඔව් අපි තේරුම් ගත්තා. අපි ඉගෙන ගන්න පරිසරය තුළ එහි යම් කිසි වෙනසක් මන් දකිනවා. ඒ විදිහට තමයි හිතා ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේ අපිට කිසි දෙයක් නැහැ කියලා කියන්න බෑ. ඒකෝ නැති නැහැ කියන අන්තයට වැටෙනවා. ඇත කියලා කියන්න බෑ. ඒකෝ ඇත කියන අන්තයට වැටෙනවා. ඒක රූපයක් කියලා දෙයක් හමු වන්නෙම හේතු යෙදීමෙන් තමයි ඇතිවන්නේ කියන එකත් දැන් කර්ම චිත්ත ඍතු ආහාර කියන එකත් වෙන්නලා තියෙනවා. ධර්මාහාර කියන එකත් පෙන්වලා තියෙනවා ධර්මයේ. ඒ හේතු යෙදෙන තැන්වලදී තමයි රූපය කියන එක විද්‍යමාන වෙන්නේ. ඒ දේවල් නැත්තම් පටිච්ච සමුප්පන්න ආකාරයෙන් රූපය කියලා දැක්ක හට ගැනීම කියන එක තමයි දැනට තේරුම් ගන්න පුළුවන් කියලා තේරෙනවා. තේරුම් ගන්න. හොඳ කතා කරන්න. මං හිතන්නේ මේ රූපය කියලා එකක් නැති වෙන්නේ ලෝකෝත්තර සත්වයට හිතපත් වෙනකොට තමයි. ලෞකික විදිහට ඉන්නකොට රූපය තියෙනවා. අපි හිත දියුණු මට්ටමට පත් කරනකොට මොකද දර්ශනීයට යනකොට තමයි අර රූපය නැති වෙන්නේ. දර්ශනයක් නෙමෙයික. ඒ කියන්නේ මුලින්ම තමයි අර ආගමයි දර්ශනයයි වෙනස් වෙන්නේ. ලෝකෝත්තර මට්ටමින් හිතනකොට රූපයක් නැහැ. සත්ත්ව පුජ්‍යල මුකුත් නැහැ. ලෞකික වශයෙන් හිතනකොට සත්ත්ව පුජ්‍යල අපි සාමාන්‍ය ජීවත් වෙන ලෝකේ. මම කියන්නේ ඔන්න ඔතන තමයි වෙනස. මං හිතන්නේ ඔය රූපයක් නැහැ කියන එකයි තියෙන එකයි කියන එකේ මම හිතන්නේ මම දන්නේ ජයස් මහත්තයා මේ ගැන මොකද කියන්නේ කියලා පොඩ්ඩක් මට විස්තර කරන්න උපදෙස් ගන්න. ඔව් තේරුම් ගන්න. ඇත්තටම මේ ඔතනදී කියන්නේ සාතන් රහත් වෙනවා කියන සියල්ල චන්ද්‍රාගේ සම්පූර්ණම පහස්කරතන්නේ අවිද්‍යාව අවිද්‍යා අනුශාසිත එක්කම සියලුම ඒ චන්ද්‍රාගේ තෘෂ්ණාව කියන එක පහ කරන තැන. ඉතින් එතකොට අර ඒ දේවල් තිබුණාට අර දුටුවොත් දුටුවා පමණයි කියලා කියන්නේ. ඒකවල දකින්නේ මොනවද ඒකවල? දුටුව දුටුව පමණයි කියන තැනදී දකින්න දෙයක්ත් තියෙන්න පෑනේ. දැක්කාමනේ දුටුව දුටුව පමණයි කියන්නේ මොකක්ද? ඇසුනොත් ඇසුව පමණයි කියන්නේ ශබ්ද රූපයක් තියෙන්න ඕනේ නේ. එහෙනම් ඒ කියන්නේ හැබැයි ඒව ඇහුණ පමණයි ඒකට චන්ද්‍රාගය පවත්වන්නේ නැහැ. ඒ දෘෂ්ණාවෙන් මිදිලා. එතකොට ඒ අවිද්‍යාව දුරු කරපු සිතකට රාග ద్వේෂ මෝහ කියලා සිතක් දුරු කරපු සිතකට ඒ වගේ කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒකෝර තමයි අර තාදී ගුණය මසලෙන ගැසිය තියෙන්නේ. මොකද ඒ වගේ කිසිම ප්‍රාර්ථනාවක් ලෝභයක් කියන දේවල් නැති නිසා තමයි ඒ සත්‍ය තියෙන්නේ. එහෙම නිසා භෞතික දේවල් නැහැ කියන එක කියනවා. දැන් බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ දකිනකොට එතන රූපයක් දැක්කම ආනන්ද කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්තම් කොහොමද කතා කරන්නේ? ඒව ගන්නව හැබැයි කිසිම බැඳීමක්. ඔව් ඒක තමයි ජයන්ත මහත්තයා කිව්වේ. දැන් මේක දර්ශනයක් නේ. දැන් බැඳීමක් නෑ. නමුත් අර අපි තාම තාම අපි පුතග්ජන මානසිකත්වයෙන් හිතන නිසා අපිට අර පැත්තට යන්න අමාරුයි ඇත්තටම. මොකද අපි ළඟ තාම අනුශය වශයෙන් අර එක එක රෝසාතුරු තියෙනවනේ උද්දච්ච මාන ඒ දේවල් නැති කරාට පස්සේ තමයි රූපය නැත්තරම නෑ කියන එක අපිට පේන්නේ. ඒක ඒක හිතන්න ගොඩක් මේ හිත දියුණු කරන්න ඕන කියලා මට හිතුණා. මොකද ඇත්තටම අපිට කිසි කෙනෙක් එක්ක තර්ක කරන්න බෑනේ රූපයක් නෑ කියලා සාමාන්‍ය පුද්ගලයෙක් එක්ක. රූපය තියෙනවනේ, දැන් අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. නමුත් දර්ශනයට ගියාම ඒ කියන්නේ ලෝකෝත්තර ආර්ය මාර්ගයට පත් කරලා හිතපත් කරලා ඒ හිතේ හිත දෙනියන්න ඕනේ කාත්තේට. ඒ කියන්නේ දර්ශනයයි දැන් අපි කතා කරන එකයි දර්ශනය කියන එක තමයි මම දැන් ඔතෙන්දී ගොඩක්ම වැදගත් වෙන්නේ. රූපය තියෙනවා. රූපය තියෙන්නේ මේ සාමාන්‍ය ලෝකෙ පමණයි. ඒ කියන්නේ දැන් මේ කතා කරන පුද්ගලයා සත්ව පුද්ගල විදියට හිතනකොට රූපයක් තියෙනවා. නමුත් එයා ලෝකෙට දාලා නැතුව ලෝකතර මට්ටමින් කතා කරනකොට මෙතන කතා ශබ්දයක් විතරයි ඔබතුමාලට ඇහෙන්නේ. කතා කරන පුද්ගලෙක් නෑ කියන අදහස ඒක එන්න මේ අර දර්ශනෙට යන්න ඕන කියන එක තමයි මගේ හැඟීම. ඉතින් ඔබතුමා ඒ ගැන මොනවද තවත් කියනවා නම් කියන්න පුළුවන්. අපි කලින් සඳහන් කර සවන්වාසීලාගේ දේශනාවල ශ්‍රවණය කර මහත්මිය බව පේන්න තියෙනවා. ඉතින් එතුමියගෙන්ම දැනගන්න පුළුවන් නම් එතුමිය තාමත් අපිට කිව්වේ නැහැ අර ලෝකෝත්තර පැත්තේ ඒදී රූපයක් නොවෙන්නේ රූපයක් නැහැ කියන කතාව හරිය කියන තැනෙන් එතුමි කියන්නේ. ඒක වෙන්නේ කොහොමද කියන එක ඔබතුමියම පැහැදිලි කරොත් හොඳයි කියලා මම ඉස්සනවා. මොකද පැහැදිලි කරා ඒක අපිට තේරුණා. එහෙමනම් මේ ලෝකෝත්තර විදියට මනස දියුණු කළාම රූපයක් නැහැ කියලා ඔබතුමිය කියනවා අපිට. ඒ කාරණාව කොහොමද දකින්නේ? එතකොට කොහොමද වෙන්නේ? රූපයක් නැහැ කියන්නේ මෙහෙමයි. මේ දැන් ඇත්තටම දැන් අපි මේ ස්වභාව ධර්මයේ කොටසක් පමණයි ඇත්තටම. අපි අර හිත ගොඩාක් අපි චූටි චිතක් වගේ මේ ලෝකෙට අවිල්ලා අපි අර ප්‍රඥප්ති දාගන්නවා කියන්නේ අපිට ලේසි වෙන විදිහට. ජයන්ත මහත්මයා කියලා ප්‍රඥප්තියක් දාගන්න ඕනේ. මොකද නැත්තම් අපි අඳුරගන්නේ නැහැනේ ජයන්ත මහත්මයා. ප්‍රඥප්තියක් දාගන්නවා කියන්නේ අපිට ඒක අඳුරගන්න ලේසි වෙන්න තමයි. මොකද රුවන්වැලි මහාචාර්ය කිව්වහම මොකද මම එක දවසක් අපේ පොඩි ළමයෙකුට පෙන්නුවා චූටි පැලක් පෙන්නලා එයාට අවුරුදු 3යි. එයා දිගටම ආවේ අවුරුදු 3 ඉඳලා 60 වෙනකම් එයා මේ පොල්ලතු පැලට රුවන්වැලි සෑය කියන්නේ නැහැ. ආයේ අවුරුදු 10කට විතර තව එක්කෙනෙක් එයාට අඳුනලා දෙනවා නෑ මේක නෙවෙයි රුවන්වැලි සෑය කියන්නේ මෙන්න මේකයි කියලා. එතකොට එයා අඳුරගන්නවා ඒ දෙකේ අතර වෙනස. ඒ මොකද ඔක්කොම සමාජයේම කියන දේ තමයි මුළු සමස්ත සමාජයේම පිළිගන්නේ. ඒ වගේ තමයි හැම දෙයක්ම දැන් ප්‍රඥප්ති කියන්නේ අපි ලේසි වෙන්න හදාගෙන මේ පුද්ගලයා අඳුනගන්න. ලෝකෝත්තර මට්ටමට හිත ගේනවා කියන්නේ අපි අර චූටි තැනට යනවා පස්සෙන් පස්සට. පස්සෙන් පස්සට යනකොට මෙතන කිසිම ගන්න දෙයක් නැහැ. මේක ස්වභාව ධර්මයෙන් කොටසක් කියලා හඳුන ගන්න අවස්ථාවක් එනවා. ඒ தත්ත්වෙට එන්න ඒ මොකද කුංචි කුංචි කොටස් වලින් තමයි මේ අපේ ශරීරය හැදෙලා තියෙන්නේ. පිටුරක් විදිහට තමයි මේ தත්ත්වෙට පනස පත් කරාම පේන්නේ. ඒ කතා කරන පුද්ගලයෝ නෙමෙයි පේන්නේ මේ ශක්තියින් ටිකක් එහෙට මෙහෙට යන විතරයි. ඒ කියන්නේ ඒක බලන්න ඕන උදර්ශනාවට ගිහිල්ලා ඔක්කොම මේ මනුස්සයාගේ ශරීරයක් නෑ. මේ ඇටකටුත් ඔක්කොම දිය වෙලා යනවා. පොඩි ශක්තියක් විතරයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ සත්‍යෙට පත් කරගන්න රූපේ නෑ කියන සත්‍යෙට පත් කරගන්න හරි අමාරු. ඒක අවුරුදු ගාණක් යනවා ඒක කරන්න. මොකද කාටවත් කිව්වට පිළිගන්නේ නෑ. පිස්සෙක් කියලා හිතාවේ රූපයක් නෑ කියලා කිව්වහම. නමුත් අර සත්පුද්ගල භාවයෙන් මිදිලා හිත ගෙනියන්න ඕනේ එතෙන්ට. එතකොට තමයි ඒ කියන්නේ ලෝකෝත්තර தත්ත්වයට හිතපත් කරන්න අමාරුයි. ඉතින් ඇත්තටම අපි උනත් ඒකයි නෙමෙයි. දැන් නැත්තම් රහතන් වහන්සේලා ඉස්තර කාලේ බොත්තර කිච්චද? නමුත් දැන් අපිට අහන්න ලැබෙන්නේ නැහැ නේද? ඒ මොකද මේ ඒක தත්ත්වයට මොකද අපි ලෞකික தත්ත්වෙනේ ඉන්නේ අපි කුෂ්ණාවෙන් අනේ උද්දේශකම අපේ හිතේනවා නේ ඒකයි මහත්මිය ඒක ඒකට ගොඩක්ම මම හිතන්නේ භාවනා කරලා විදර්ශනා කරලා අර ස්වභාවිකත්වයට ගේන්න ඕන අපේ හිත උසස්කම මහත්මිය බොහොම කියනවා මේ ගෞරවයෙන් ස්වයං වාසේ ඒ රූපයක් නැහැ කියන ඒ ධර්මතාවය පැහැදිලි කරේ විභංග කරලා ඉතා කුඩා කොටසකට කරලා ඉතනාවක් නැහැ කියන තැනින් නෙමෙයි සම්මා දිට්ඨියක් ඇති කර ගැනීම තුළින් කියලා උන්වහන්සේ දේශනා කරන විදිහට අත්නම් පටිගිය පොතේ වලින් අදිච්ච කියන්නේ මොකක්ද අත්නම් ඒ තුළින් විද්‍යමාන වෙන්නේ රූපේ වර්ණ රූපයක් පමණක්මයි එතන ඇත්තේ ඒ වර්ණ රූපේ වර්ණේ කුමක්ද කියන ගැතිය නෙවෙයි වර්ණ භාවයේ පමණක්මයි එතෙන්දී ඇත්තේ තේලිය අපි රූප කියනව හැමදේම ඒ රූපයක් කරගන්නේ එය පරිගණකයක් කරගත්තේ ඒ කාර්යයක් කරගත්තේ එය අපි හත්තත් කිසියම් දන්වාකිනේ ශ්‍රාවණි පොන්සික මහත්මය කරගත්තේ හෝ ඒ කරගන්නේ මනස තුළින්මයි කියන අර්ථයෙන් එහෙම නැත්නම් එළියේ තිබුණේ වර්ණයක් සහදයක් ඇති දෙයක් පමණක්මයි කියලා මත්තමට තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒකට ඒ අනුව කියන්නේ මේ රූපයක් බවට පත් කරගත්තේ මනසින් කියන කාරණාව. ඉතින් ඒක ප්‍රස්තමයි. පිටට ගැලපෙන විදර්ශනාවන්ට ඒක හරි ප්‍රසිද්ධයි හැමෝම කැමති ඒකට. ඒක නමුත් දැන් අපි ධර්මානුකූලව අද පැහැදිලි කිරීම දෙකටත් අපේ ලෞකික සංවාසල විනාලං කරහමතුරු රේඩුකාණි සම්දේව හමුදුවනි පැහැදිලි කිරීම තුළත් අපි දකින්නේ මේ ඇත්තටම රූපයක් එන්න නැහැ කියලා කියන්න බැහැ. මේ හිතෙන් හදාගත්තා කියලා රූපයක් කියන්නේ පවතිනවා කියන දෙයින් ඒත් ඒ පිළිබඳ තමයි පැහැදිලි කරගෙන මමට අවශ්‍ය වුණේ. කෙසේටත් ඒ කතා කරන මහත්මියටත් දේශනා පැවැත්වූ මහත්මියටත් අනෙක් වාරයක් තියෙනු අපි තවදුරටත් ඒ ගැන සංවාසලාගෙන උත්සාහ ගන්න බලමු. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. මට පොඩි මේකක් කියන්න කැමතියි. මොකද මම අහලා තියෙන විදිහට බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව රූප කියලා දෙයක් තියෙනවා කියලා මම අහලා තියෙන්නේ. මොකද මම දන්නවා දැන් ලංකාවේ එක එක සාමාන්‍ය වාසලා එක එක කතා කියනවා. දැන් අනිච්ච කියන එකටත් එක එක විවිධ අර්ථ නිරූපණය කරනවා. ඉතින් ඒව ගැන නෙමෙයි අපි මං හිතන්නත් කතා කරන්න ඕන බුදුහාමුදුරන්ගේ දේශනාවයි. බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව මේ රූප කියලා දෙයක් තියෙනවා කියලා බුදුහාමුදුරන්ගේ දේශනාවෙම තියෙනවා. ඉතින් ඒක විස්තර ඇතුවක් තියෙන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් තේරුම් ගන්න. තේරුම් ගන්න මම හිතන්නේ අතන විවාදවලට තුරුදෙන මාතෘකාවක් වෙන්න පුළුවන්. නමුත් අපි සූත්‍ර ධර්ම ආශ්‍රයමුත් බලනකොට අතන අපි කියනා නාම රූප පරිච්ඡේද ඥාන ආදී වශයෙන් ඒ ඥානයන් ගැන ඊට පස්සේ ස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එක මේ අපේ ස්කන්ධ පංචකයක ප්‍රයත්නක් තමයි මේ හැමතැනම තියෙන්නේ කියන එක කියනවා. නමුත් දැන් නමුත් කියලා කියන එක වැරදි. දැන් රහත්තන් වහන්සේ කෙනෙක් බවට කියන්නේ යම් කෙනෙක් රහත් වීමට පෙර මේ ස්කන්ධ වලට යම් යම් උපාදාන තියෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඒවට අපි කියනවා. එතකොට මේ ස්කන්ධ ටික අපි නම් කරන උපාදාන ස්කන්ධ හැටියට. එතකොට රූප උපාදාන ස්කන්ධ, වේදනා උපාදාන ස්කන්ධ, සංඤා උපාදාන ස්කන්ධ, සංස්කාර උපාදාන ස්කන්ධ, විඥාන උපාදාන ස්කන්ධ කියලා. රහත්තන් වහන්සේගේ මනසේ තියෙන දේ තමයි මේ රූප, වේදනා, සංඤා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහ පිළිබඳව උපාදානයක් නැති වෙන එක. ඒක තමයි අනුපාදා පරිනිර්වාණය කියලා සඳහන් කරන්නේ කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ උපාදානය කියන එකේ ස්කන්ධ පංචකය කෙරෙහි යෙදිලා නැහැ. දැන් අපි යමක් ගැන හිතලා ඇලෙනවා නම් ඇලෙන්න තියෙන්නේ එක් රූපයකට. එක් වේදනාවකට, එක් සංඥාවකට, එක් සංස්කාරයකට, නැත්නම් එක් විඥානයකට. ඒ කියන්නේ සමග ඒ සිත් වල. ඉතින් එතකොට රහතන් වහන්සේ එහෙම ඇලීමක් නැහැ. ඡන්ද රාගය කියන එක සම්පූර්ණයෙන්ම දුරු කරලා තෘෂ්ණාව දුරු කරලා තියෙනවා. ඒකට උපාදානය කියන එක දුරු කරලා තියෙනවා. ඒ උපාදානය නැති හින්දා තමයි භවය නැති, භවය නැති නිසා තමයි ජාති නැති මේ විදිහටම මම තේරුම් ගන්න ඉන්නේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඒ පිළිබඳව කිසිම ඡන්ද රාගයක් නැහැ. ඒවා තියෙන බව ඇති වෙලා නැති වෙන බව දකිනවා. ඇති වෙන බව දකිනවා නැති වෙන උදේ වය කියන එක දකිනවා. ඒ කියන්නේ ඒ ස්කන්ධ හැටියට දකිනවා. දැන් අපිට කවදාවත් ස්කන්ධ හම්බෙන්නේ නැහැ. අපිට තේකක් ගත්තොත් හම්බෙන්නේ අපිට එතන තේක කියන තැන පවා අපිට වතුරයි තේකොළයි සීනේ ඉඟුරු වගේ දේවල් වෙන වෙනම හම්බෙන්නේ. අපිට එකපාරම තේක හම්බෙන්නේ. ඒ වගේ අපිට මෙතන රූපය අම්මා හරි තාත්තා හරි මම හරි දරුවා හරි කියලා අපිට එක ඝන ගොරෝසුව දැඩි ඝනභාවයකින් දේවල් අහුවෙනා නිසා අපිට ස්කන්ධ ටික අහුවෙන්නේ නැහැ. අපිට ස්කන්ධ අහුවෙන්නේ නැතුවම අපි දන්නේ නැතුවම ස්කන්ධවට උපාදාන වීමක් කියනවා. අපි දරුවට උපාදාන වුණා කියන්නේ ස්කන්ධ පංචකයකට තමයි අපි උපාදාන වෙලා තියෙන්නේ. ඒක අපිට තේරෙන්නේ. නැත්නම් රහතන් වහන්සේ කියන තැනදී රහතන් වහන්සේ ස්කන්ධ පංචකයේ සම්පූර්ණයෙන් හොඳින් අව පරිඤ්ඤයයි. අභිඤ්ඤය පරිඤ්ඤය හැම දන්නවා පිළිසිඳ දකිනවා. ඒ දකින කෙනාට ඒ පිළිබඳ උපාදානයක් ඇති වෙලා නැති උපාදාන සියල්ලම දුරු වෙලා තියෙනවා. අවිද්‍යා අනුසයක් නැතුවම අනුසයකින් තොරවම අවිද්‍යාව දුරු කරාම සිතේ තියෙන ත්‍රිසුදු ගතිය තමයි කිසිම දෙයකට උපාදාන වීමක් නැති වෙන්නේ. එතනදී අරව නැ මේව නැ කියන එක නෙවෙයි. තියෙනදී ඇටි හැටියට දකිනවා. සත්‍ය දකිනවා. සත්‍ය කියන්නේ පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධර්ම හැටියට දකිනවා. දැන් අපිට පරමාර්ථ ධර්ම පේන්නේ නැති එක තමයි ප්‍රශ්න. අපේ නාම රූප කියන එකවත් පේන්නේ. අපේ නාමය කියන එක වෙනම කඩාගෙන බලුවත් ඒ විදර්ශනා කරනකොට නමුත් එදිනදා ජීවිතය ගත කරනකොට අපිට අහුවෙන්නේ ඝන සංඥාවෙන් හැඳින්. එතකොටයි අපේ ඇලීම වැඩි වෙලා තියෙන්නේ. ඒ ටික නැති එක මිසක් ස්කන්ධ පංචකයේ එක එක කොටස් අඩුයි කියන එක එහෙමත් නැත්ත රූපය නැහැ, වේදනාව නැහැ, සංඥාව නැහැ කියන එකේ හරිතේ නැහැ. ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙච්ච වෙලාවක ගැළපෙනවා නම් විතරක් ඒ ප්‍රශ්න අහලා අපි ඉදිරියට විසඳගමු. ඒ මිසක් අපි දෘෂ්ටි වලට යන්නවත් එහෙම නොයා අපි හොඳට මේක පරික්ෂා කරලා බලලා තේරුම් ගන්න බලමු. හොඳයි, එහෙමනම් අපි අද සාකච්ඡාව මෙතෙන් නිමා කරමු. අපි උත්තර හිතුවට වඩා ටිකක් දිගට වැඩසටහන ගියා. කොහොම නමුත් මම හිතනවා යම් කිසි ප්‍රමාණයකින් අපේ දැනුවත් වීමක් සිද්ධ වුණා කියලා. ඉතින් අපේ දැනුමේ ප්‍රමාණයෙන් තමයි මේ වැඩසටහන බදාද දවසේ කරන්නේ. ඉතින් යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් සමාව වජනය කරනවා. සිතේ නමුත් හැම දිනාටම බොහොම පිං අද එකතු වෙලා අදහස් දැක්වීමෙන් හා ප්‍රශ්න ආදීන් අපිව දිලිමත් කරාට එහෙමනම් අපි නැවතරක් හෙට ස්වාමින් වහන්සේ බොහෝ දුරට එකතු වෙන අපිට ඉඳ තියෙනවා. පසුගිය සඳා එකතු වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ. හෙට දවසේ නැවතරක් පච්චාන දේශනාවේ මම හිතනවා ආරම්භන තත්ති ඉදිරි කොටස් වලට යොමු වෙයි කියලා. එහෙනම් හෙට හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. හැමදාම තිරුවන් සරණයි.